හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනවත්ම අපි සම ගෞරවයෙන් අපි අද දවසේදීත් සතියේ ඉරිදා දිනෙහි කරන ධර්ම සාකච්ඡාවට පිළිගන්නවා. අද සතියේ ඉරිදා දවසයි 2017 වර්ෂයේ ජූනි මාසයේ 4 වෙනිදා. සම්මා සම්බුද්ධ සරණයි. අපි নমස්කාර කරමු කථාගතයන් වහන්සේට, අපි ශාස්ත්‍රඥ වහන්සේට අප්‍රමාණ කෘතඥතාවයෙන් ගෞරවයෙන් බැතිසිතින් ආදරයෙන් කෝටි ප්‍රකෝටි වාරයක් මා කලින් මතක් කළ විදිහටම මේ ප්‍රමුඛ වේලාවකට ධර්ම සාකච්ඡා දෙන්නේ තාගත්තු ජයන්ත මහත්මයා ඉන්නවදද? එහෙමයි, ජයන්ත මහත්මයා ඉන්නවා, චිත්‍ර මහත්මයා ඉන්නවා. අපි එහෙනම් මේ අපි ඔක්කොටම කලින් කවුරුත් චිත්‍රල බුද්ධංග සූත්‍රය සජ්ජානා කරත් හොඳද? හොඳම සතිතුමානේ. කවුරුත් බොහොම මෙච්චිතින් මෙච්චිතට අනතුරුව කරුණාව තියෙන්න ඕන සැටේ. බුද්ධංග චිත්‍රේ කාටහරි කිව්වා කියලා එකින් අසනීප වෙනවා නෙවෙයි. ඉතින් තියෙන බුද්ධංග හතර අපිට මතක අපි ගන්නවා. සතිය උපත්දා ගන්නවා තියෙන தত্ত্বය ගැන. දැන් අපි කතා කරන්න හදන මේ අපි සාකච්ඡා කරන්න හදන ධාන සූත්‍රය ආපදාසු වික්‍රේ ධාමෝ වේදිතබ්බෝ කියලා තියෙන්නේ. ඒතන ඒක කියන්නේ ඒකයි. ඒ සුඛ දුක්ඛය අපි කියන ඔය සලබසින් කියන්නේ අෂ්ටලෝක ධර්ම කියලා කියන්නේ. ඒවා මේ මනුෂ්‍ය අත්ත භවපටලාභයක් ලැබුණාම ඒකෙනවා කියලා. ඒක මග අරින්න බෑ, ඒක කාටවත් තියෙනවා කියන එක. සුඛ දුක්ඛ කියන එක. ඊට ආසි විසෝකම සූත්‍ර අපිට හොඳට මතකයි. අපි තින්වයි හතර දෙනෙකු යාළගේ පැටවුනේ සුඛ දුක්ඛ දාගින්න එකත් හපන හැම තිස්සේ. අපි දන්නයි මහා භූත රූප කියලා. ඒවා එකක් ඒක නතර වෙනකොට අනිත් එක යන අපිට කෂ්ට කරන ඒ වගේ තමයි ඒක සරත් ජාති දුකට හේතු ජාතිය ජාතිපත්ත ජරාමාන ශෝක පරිදු දුක් දෝමන සක්කුම මේක ශරීරයක් යතු පිහින්ද මරණකම් තියෙන බඳුනට පස්සේ තොප්පරවරුත් නැහැ, ඉංග්‍රීස හැදෙන්නේ නැහැ, පීනස හැදෙන්නේ නැහැ, සයිනස් නැහැ, ස්මන මොකුත් නැහැ, කොණ්ඩ කැක්කුම් නැහැ ඒ ශරීරෙට. ඊළඟට ලැබුණ සරි ඊළඟට ලැබෙන ඒකත්ම තියෙන බුද්ධාංග කියන සතිමත් වෙන්න ඕනේ එක. ඊටව ධම්ම විචේ කියන්නේ ඒකයි. ධම්ම විචේ කියන්නේ යෝනිසෝ මනසිකාරය. මගේ ශරීරය වගේ මනිත් අයගේ ශරීරෙත් මහ ලොකු එකක් නෙමෙයි, රාත්තල් ඉකී ශක්තිය. ඉතින් වැඩි පුරි ස්ටාර්ට් පාවිච්චි කරොත් එහෙනම් 60 කිලෝ දීලා තමහලා. ඒක මතකෙ තියෙන්න ඕනේ. ඊළාට විරිය විරිය සම්බුද්ධයන් දැක්ක දාන උස්සාර මාර්ගයක් උස්සාරයක් කියන එකට දැන් පීති ලෝකයේ ගැන සලකන කොට දැන් අපිට යන ජීවන හරය නැත්තම් වෙන කුහරි දැන් ශ්‍රී ලංකාවේ මතුන් දුප්පත් ඇත පිටසරට ධර්මයේ කියන එක මොකක්ද කියලා තේරෙන නගරයටත් කොහොමදත් ඒක සම්බන්ධ වෙන්නේ. ඒකටම කැපෙච්ච ඇත්තන්ට ධර්මය හෙන්නේ. ඒ නිසා මේ ධර්මය හින්ට ලැබීමම මහා භාග්‍යයක්. දුෂ්කර දෙයක්. දුර්ලභ දෙයක් එක ලැබිලා තියෙනවා අපිට. ඒ අනිත්‍යයට ලබා දීම ගැන ඒකට කන්ට්‍රිබියුෂන් එකක් තියෙන එක ගැන ඒක දායකත්වයෙන් දැනගෙන ඉතින් දලුවත් මහත්ම සතුට වෙන්න ඕන. ඊට පස්සත් ඒ පීටි සත්‍යයෙන් පස්සත් දිනනවා ඊට පස්සේ. ඒක සමාජ උපේක්ෂා උපේක්ෂා කියන්නේ ඉතින් කරන්න පුළුවන් දේ කියනවා. බැරි හැටි වෙන එක. ඒචාරික කියලා බලාගෙන ඉන්න අර භික්ෂුන් වහන්සේ හොඳ ආශිර්වාද කෙරේ. ඒ වෛද්‍යවරුන්ට හොඳද? හොඳට කරාන්ට ශක්ති ධෛර්ය ඥාන ලැබේවා කියලා බීට් කරලා හොඳ දේට ලැබේවා කියලා ඒ වගේ. ඒත් ඒ නිසා ඒ මතකේ තියාගෙන අපි මේ සූත්‍රයේ සද්ධානන්ත කවුරුත් කරුණාවෙන් අපිට බෝධිදාව කරන ධර්ම මාර්ගයේ ඒ පැත්තේ දේවල් අපට ලබන්නට දෙනසාපි මිත්‍රෙක් හැටියට ඒ දලුවත් මහත්මයාට ශරීරයට අපි ශරීරයත් ඉන්නගෙන තමයි අනන්තේ ශරීරයට අපට සුවේ ලැබේවා කියලා සත් සම්බුද්ධංගයේ පහළ දේවා ධම්මවිචේ පහළ වේවා කියන අදිෂ්ඨානය අපි කස්සපත්තේර බුද්ධංගයේ සත්‍යඥාන කරමු විනාඩි 5ක් දැක ඊට පස්සේ අර සබ්බීචේ වජ්ජන්තු දාතවක් කියමු. කවුද කියන්නේ? නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහා කස්සපු පිප්ඵලි ගුහායන් විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල ගිලානෝ අතකෝ භගවා සායන්හ සමයන් පතිසල්ලානා උත්තිතු ඒනායස්මා මහා කස්සපු තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනී නිසීදී නිසජ්ජකෝ භගවා ආයස්මන්තං මහා කස්සපං ඒතද වූචේ කච්චිතේ කස්සප කමනියං කච්චි යාපනියං කච්චි දුක්ඛා වේදනා පටික්ඛමන්තිනෝ අභික්ඛමන්ති පටික්ඛමෝ සානං පඤ්ඤායතිනෝ අභික්ඛමෝති නමේ භන්තේ කමනියං නයාපනියං බාල්හාමේ දුක්ඛා වේදනා භික්ඛමන්තිනෝ පටික්ඛමන්ති අභික්ඛමෝ සානං පඤ්ඤායතිනෝ පටික්ඛමෝති සත්තිමේ කස්සප බුද්ධංගා මයා සම්මදක්ඛාතා භාවිතා බෞලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සත් සති සම්බුද්ධං ගෝකෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්මවිචේ සම්බුද්ධං ගෝකෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති විරිය සම්බුද්ධං ගුහුකෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති පීති සම්බුද්ධං ගුහුකෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති පස්සද්ධි සම්බුද්ධං භූඛෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තිති සමාධි සම්බුද්ධං භූඛෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තිති උපේක්ඛා සම්බුද්ධං භූඛෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ථති. ඉමේ කෝ පස්සද සත්‍ය බුද්ධංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ථති. සද්ද බදව බුද්ධංගා සද්ද සුගත බුද්ධංගාති ිතමෝච භගවා අත්මනෝ ආයත්මා මහා කාශ්‍යපු භගවතු භාසිතං අභිනන්දි උත්තාහි ඡායස්මා මහා කාශ්‍යපු සම්හා ආබාධා තථා පහීනෝ ඡායස්මතු මහා කාශ්‍යපස්සු ආබාධෝ අහෝසීති. ඒතේන සච්ච වජ්ජේන සුත්තිතේ හෝතු සබ්බදා. ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු. ඒතේන සච්ච වජ්ජේන හෝතුතේ ජය මංගලං. සද්දීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු. මාතේ භවතු අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සම්මා සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු. අද ධර්ම සාකච්ඡාව එනම් ඔය තුටි ටික පවත්වන්න තුකෝන ඒගෙන ස්ටෙවන් සූත්‍ර සාකච්ඡා කරන්න පුළුවන්. කොහොමද අපිට තේරෙනවා අපි ඉන්නේ අනතුරුදායක ලෝකයේ කියලා? ඒක ආදීන වේදී හැමපැත්තේ ආදීන සංඥාව තියෙන තෝරන කිරේක සංඥාවක් ඇති. අද නිරෝධ සංඥාව අන්තිමේදී පුරුදු කරනවා වගේ ආදීන සංඥාව තියාගන්න මහා හපන්තම කරන්න පුළුවන් ශරීරයක් නෙවෙයි ලැබුණේ. මනසට අනුව එකක යොදවා ගන්න පුළුවන් මනස දියුණු කරලා ඒක මනස මහ අපූර්ව හැකියාවක් ඇති මේ මැෂින් එක ඉන්ද්‍රිය ඒ අනුව අපි නොයෙද්දේ කරනවා. ඒ අපි ඉගෙන ගත්තා මනස දියුණු කරලා කරන ජාති දන්නවා. ඒක ශාරීරිකවත් යදා පුහම ශාරීරික පුහුණු කරලා කරන්න පුළුවන් ඒක ජාති. නමුත් ආදීන වැඩි හරි මනස චුම්දා මේ ඊට පස්සේ ඔය අපි පොඩි සාකච්ඡා කරන ගිරිමානන්ද සූත්‍ර ආදීන උසන්න ඉති කියන්නේ බෞද්ධකෝ කෝයංකායෝ බහුවාදීන පීඩා වැඩි ආවාසි වැඩි මේ ශරීර ආදීනේ කිය වේක චක්කු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ ජීවහා රෝගෝ සීකුස්කෝ දීනිතේ කියලා දැහැදෙන දත් දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ චන ඔය හාමීස් වේද හැදෙනවා. එක එක જાති තියෙනවා. කෑම කවන්න තෝන ඊට පස්සේ සීවා නාම කාමර කියන්න තෝන ආවියන් දෝන ආවන් දෝන පිහින් දෝන උලන් දෝන ඒ જાති තියෙනවා. වාසී තියෙන ධර්ම ගෙන ගත්තහම හැබැයි ඊළඟට තමයි කම්ම විපාක ආබාධයක් එක වාක්‍යයක් තව තියෙනවා. ඒ ටික මම කියන්නේ අපිට අවශ්‍ය අපි දන්නවා ඒවා ගැන. ආදීන සංඥාව මේ කම්ම විපාක ආබාධයක් තමයි. මේ වාසියක් තියෙන. ඔය ශරීරේ බැලුවම තියෙන වාසිය මේකයි අර. ඔය මාගන්ධේ සූත්‍රෙම දීගණක සූත්‍රෙම ඒක හොඳට කියනවා. මේ ශරීරයේ මාතා පිටික සම්භව කාන්තාවක් සහ පුරුෂයෙකු තමයි මේක හදලා දුන්නේ. අම්මා තාත්තා කියලා අපි කියන්නේ මේ ශරීරය මවලු දුන්න දෙන්නාට. ඕදෙන කුම්මා සූත්‍ර කියෝ. කෑම එක එක වර්ග වලින් සුප් වලින් කිරි වලින් බතරවලින් තා එක එක වෙන සත්‍යයන්ගේ සත්තුන්ගේ මාංශ වලින් හරි අපි පෝෂණය කරන වතුර වලින් දියර වර්ග වලින් ඕදන කුමා සුපච්චු අනිච්ච උච්ඡාදන ඒක වගේ මේක අනිත්‍යයි කියන්නේ තියෙන හැටි නෑ දැන් කැමතියක් කෑවොත් ඒක ඉතින් අපි කැමතුණත් අකමැතුණත් ඒක වැඩ කෙරී යනවා කුස්මත් එහෙමයි කැමතුණත් දැක්කම මේක අනුව කුස්ම ගැනීම මහා ප්‍රාචීර්ය වැඩ කර කර ගත වලට යන හුලා අපිව දන්නවා හුලා කොහොම යන හයක් පරිදි ජීවා උද්ධංගම අදුගම වාත කුච්චිසේ කුත්තාසේ කියලා තේව දන්න ඇතු ශාරීරිය හොයලා බලන්න උන මැෂින් එක හැමතැනම අවිද මේ කර්මාන්සාලාවක උච්චාදෙන උලන්โดන ඊට පස්සේ මේක උලන්තෝනිය පුතු කපන්තෝන කොණ්ඩි පීරන්තෝන ෂැම්පු දාන්නතෝන කිස් කපන්තෝන ප්‍රවුල කපන්තෝන ඉතින් හොඳට මේ බොස්ට්‍රෝ තරගෙන හොදාන්තෝන මේ જાති ප්‍රශ්ලින් වලට ඔබත්මදීන්තෝ දියමන්දීන්තෝ ඒ වගේ අප්‍රමාණ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අතරේකවත් තව තියෙනවා ඉතින් පොඩ්ඩක් පාට කරන්න ඇතුනවා. ඉතින් මේක අත්දහන්න ඕනේ. අස්තුන් කියන ඩෝනර් ලිප්ස්ටික් ඕනේ. මේක පාට කරන්න ඕනේ. හොඳට ව්‍යායාම කරන්න ඕනේ. එක එක වර්ග තියෙනවා මේක. ඊට පස්සේ බෙහෙත් දෙන්න ඕන, දොස්තරවරු යන්න ඕන, ෆාමසි යන්න ඕන. බෙහෙත් උලන් දෙන සමහර තැන් වල ප්‍රතිබොන්ඩෝන දිවර්ග බොන් ඉන්ජෙක්ෂන් ගහන්න ඕන ඉන්නත් කරන්න ඕන එන්සයිම් වර්ග දෙන්නට ඕන නොයෙක් ಜಾති තියෙනවා මේක ඇන්ටිබයොටික්ස් දෙන්න ඕන ඒවා තමයි මේක උස්සල තියන්න ඕන මුකුත් ගහ තියන්න ඕන සාද බෙහෙදන ඒ වගේම බිඳිල යන කැඩිලක් යන කැඩිලක් යන සමහර පරිමන්තන පරිමදින්නත් ඕන මස්ස එහෙම රෙදෙනවා නැත්නම් ආහාර පින්ච් වෙනවා සේනවා නැත්නම් හරි පොන්දි අමාරු වෙනවා දරු ලැබෙනකොට අප්‍රමාණ වේදනාව ඊට පස්සේ සමහර විට අපිට එක එක ලෙඩ හැදෙනවා අපි අමාරු හැදෙනවා කොන්දි අමාරු හැදෙනවා ඔලීකේ කුන් හැදෙනවා කිඹු යනවා සිතකාරක ගුණ හැදෙනවා ධෛර්යය හැදෙනවා හෙමරොයිඩ් හැදෙනවා ආවදකට මේ ශරීරයේ තියෙන්නේ අම්මා තාත්තා මවල දුන්නා තම චූටි කුඩල්ලේ පිට සංකේත ලෝක වල දැන් මෙහෙම තියෙනවා. හැබැයි ඒක බොහෝ තුම භාගීකට මේ මනුෂ්‍ය ශරීර ලැබුණේ කියන නිඳා කරන්න අසවද. නමුත් විඥානං එත්ත සිතං එත්ත ප්‍රතිපදං අනිච්ච ඡාදන බෙහෙතන පරිමද්දන විද්ධාන්තන ධම්මෝ විඥාන කියන தත්ත්වය ඊ විඥානත්‍යය මේ ධර්ම සාකච්ඡාද අපි කියන්නේ විඥානයේ කිතම තව ගුලියක් එක දෙයක් හිතේ ගන්න නැහැ. එක්ක සිතන් එක්ක ප්‍රතිබද්ධන්. ඒක අර කැමරාවක ශක්තිය වගේම රූපවාහිනියක නැත්තම් මේ කොම්පියුටර් ශක්තිය වගේම එකේ තියෙනවා විඥානයේ නිසා හැකියාවක් තියෙන. එක්ක සිතන් එක්ක ප්‍රතිබද්ධන්. ඊට පස්සේ තත්ත්වයේ සහ ඩක්කුපාද අද්විසන කායෝ ඔබ කීප හැටියට මතාත්ත නිසාම ඇවිල්ලා ඇවිල්ලා කෑම වලින් පෝෂණය කරලා සුන්දර උල්ලල පිහිල නාවල කවල පොළ මේක තියාගෙන ඉඳසයි ඉන්න තියෙන ශරීරය විඥානේ මේකේ මේක ඇතුලේ යනවා විදුලියක් වත් ඒ විද්‍යුතෙන් තමයි අනිත් ඔය ඇස්පත් ලයිට් පත් ඇස් වලින් බලන්නේ කන් වලින් බලන්නේ ලයිට් පත් වෙනවා සමාලෝකයේ ශිෂ්‍ය යන ඊට පස්සේ ඊට පස්සේ කක්කට ඇසුරුන කන්නාඩි ගන්න ඕන ලෙන්සස් ගන්න ඕන කන්ටැක්ට් ලෙන්සස් කනගන්න තව තියෙන එකක වර්ගයේ පීරිං ඉස්ත පුළුවන් කිහිලි කරුවලින් යන්න යන රකුල් කප්පන වගේ නොයිචාති තියෙන තත්ත්වයේ සා චක්කුප්පද මේ අවබෝධයේ ওই නාම රූප කෙලක නාම රූප පරිච්ඡේදයේ කියන එක තේරුම් ගත්ත ගමන් සයමේ ඥාති ස්වාමී දක්ෂි තමන්ටම තේරෙන තමන්ටම පේන්න පටන් ගන්නවා. එදා ඔය විචුමාත්ල බොහොම හොඳට කියලා දෙනවා නාම රූප තියෙන ත්‍ත්වයන් ගැන. ඒ වුම් හොඳ ඒක තේරුම් ගත්තකම වෙන පඬිතකන් අපට ඕන නෑ ඊට පස්සේ. අර අද පූජනීය මහා නරන් මේ මහා තෙරුන් වහන්සේ බොහෝ ඉන්ද්‍ර සංවරය කියලා ඉන්ද්‍ර සංවරයෙන් රැකගෙන සීලය රැකගෙන මේක රට ගන්න පුළුවන්. ඒක අපිට බෑ කියලා රෑන්ක එක පහට දාගත්තොත් නම් බෑ. කාටත් පුළුවන්, අම්මලාට පුළුවන්, තාත්තලා විචේතන්න පුළුවන්, විචුවෙන් සැත්තන්ටත් පුළුවන්, ගිහියත්තන්ටත් පුළුවන්. හැමෝටම පුළුවන් මේක කරන්න. හැබැයි ඒක උනන්දුවක් වෙන්න ඕන, කැපවීමක් වෙන්න ඕන, සරෙන්ද වෙන්න ඕන, හොඳ ගුරුවරයෙක් හොයා ගන්න ඕන. දැන් තථාගතයන් වහන්සේ තමයි පරම කල්යාණික එහෙමනේ අපිට ඇනලා කියලා දෙන්නේ. ගුරුවරයා කියන්නේ අර කුරුළු අම්මා කුරුළු පැත්තට කුඩුවෙන් එළියට තල්ලු කරන වගේ තල්ලු කරන කෙනෙක් ඉන්නොත් දැන් ඉල්ල යන්නේ. Taman ළඟ තියාගන්න නේද? කුරුළු අම්මා කවදාත් හැබැයි කුඩු පිටරේ එළියට දාන්න දැන් ඉල්ල ඵලයන් කියලා පරිස්සම් කළා පිළි තතු ආවහම ඒකේ සාන්තක. කැමදීලා ඒ වගේ උතුම් කල් කවුරු හරි ප්‍රාර්ථනාවක් කරන්න හොඳ ගුරුතුමෙක් ලැබෙන්නේ නැති එකට ලැබෙනවා Taman එක්ක එකට යන. එයා ඉස්සරහන් කළ ප්‍රශ්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ වගේ කල්යාණ මිත්‍රෙක් කරගෙන මේක අපිට කරන්න පුළුවන්. ඒසා අපි කොච්චර කමුරු බලන්න අපි සත්‍ය ඝාතනය කරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. පරස වචන කියන්නේ නිදිට කියනොත් ඇති. වචන පොන්නේ නැහැ. ටීවී වගේ දේවල් වලට පය ගණන් ගියදම් කරන්නේ නැහැ. ලෝක ප්‍රමත කල්ලි තියාගන්නේ නැහැ. මසුරු ප්‍රමන්නේ නැහැ. අපි දන් දෙන කිරු තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්නට හදනවා. ඒගෙන සතුටින් තුවා. අර අහෝරත්තානු සික්කී කියන එක සාරිපුත්තාම කියන්නේ අපේ අයියා. ජ්‍යෙෂ්ඨ සහෝදරයා මහන්සි වන්දනීය උත්තර මහන්සි කියන්නේ කුසල සිතක් ආවම ඒක හැකදන්න කියලා සෑදවල. ඒ කුසල සිත. ඒක හරි වටිනවා එතකොට. ඒක මට ඉතියාදක් ගන්න. ඒක මට ඉතියාදක් ගන්න. ඒක හොඳයි මටත් එක්ක මම හැමදාම කියවයි කියන්නේ. වෙන් කියන්නේ ධ්‍යාන කියන එක සාචින් මේ ජපන් භාෂාවට කියන්නේ ජෙන් වුණා ධ්‍යාන කියන එක. ධ්‍යාන කියලා සංස්කෘත වුණා. ඒක චීන භාෂාවෙන් කියන්නේ ශාන් කියලා. ශාන් මෙඩිටේෂන් කියලා කියන්නේ ධ්‍යාන ප්‍රේ භාවනා කියන එක තමයි. ජෙන් කියන්නේ ඒක චීන ජපන් ඒක හොඳ රසවත් තියෙන කියලා දීලා තේරුම් ගන්න දෙපා. ඒක හොඳේ උතුම් ගුරුවරයෙකුට බොහොම අසාධ්‍ය ලෙඩක් හැදුණා. මා ජීවිත කොච්චර ලෙඩුණා බේ කියන්නේ නැහැ. නමුත් අන්තිමේදී කටයුතු කරගෙන ගෝලිය ඔක්කොම කරගෙන මහන්සේ හොඳම වෛද්‍යවරයෙක් ලාන්ට ගියා. බලයම රෝගිය හොඳටම අසාධ්‍යයි කියලා. ඉතින් මහන්සේක ගණන් ගන්න ඊට පස්සේ වැඩිමාල්ම ඉතින් හොඳම ගෝලයා ඊට පස්සේ හොඳම මොකද කියලා. ඉතින් දෙස්ස මහත්මයා තුන් මහන්සේගේ මාස් වෙන මාස්ටර්ගේ භාවනා ගුරු සුමංගරොඳ මිත්‍රේ ඒ මාර්ගයේ යන අනිත් අය ළඟපාති ඉන්න ගෝලයන්ට වැඩි හොඳට. ඒතර කිව්වා මොනවහන්සේ හොඳේ කුසල කර්ම කරලා තිනා පින් කරලා තියෙනවා. ඒතර බුදුහාරු මොකද කියලා දෙන්නේ දැන් පින් කළා මොකද වෙන්නේ? ඒතර කියා සතුටින් ඉන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකයේ ඉපදීම මේ හොඳ තැනක ඉපදීම එන්න තමයි. ඒකපොතේ දොස්තරත් කිව්වා එහෙනම් මේ ළඟදීම මේ අලුත් ශරීරයක් ලබන්න පුළුවන් කියලා මේ හාමුදුරන්ට. අනිත් එක්කෝල කියලා එනකොට ඒ සෙන් මාස්ටර් hina වුණා. මම හිතන මං කියපු කතාව තේරුණා කියලා. ඒ නිසා මේ අපේ ශරීරයේ කියන එක අපි පිටව තියෙනවා නම් අපි බලන්න හොඳ මතක ඇති විශ්ව මහන්සිය නම් කිච්චර සෞඛ්‍යල හොඳ කතාවක් කියලා. අපි ගෙදර කැඩිලා සුදස්සන කුකුල්පනේ සුදස්සියාම් පුංචාම් අපි ගෙදර අබලන් වෙලා ඒ අබලන් වෙලා අපි දැන් ඒ ගෙදරින් යනවා ෆ්‍රෙන්ට් එකට අලුත් තැනකට. ඒ අනතන හොඳට මට කොහොම පහසුකම් භවෝක කොහොම තියෙනවා ඒ හොඳට සර්නිස්කල තියෙන්නේ අවශ්‍ය ෆිට් එක තියෙනවා හොඳන ඒවා තියෙනවා ටයික තියෙනවා ස්ලිප් තියෙනවා ඔක්කොම ජාති තියෙනවා ඒ වගේ මුතු තියෙනත් කුචේට ඒවා නම් ඔක්කොම ජාති ඔක්කොම හැදින්නේ නැහැ මේකමවත් තියෙනවා ඒ කන්ඩිෂන් කරලා කොහොමද ඒත් මොනාර පරමකේ දාලා යන්න බය වෙන්නේ නැහැ මොකද මම යන්නේ හොද තැනකට මම දන්නවා ඒ වගේ අපි අපේ පුණ්‍ය පුණ්‍යන් කියලා ඕනේ නැන්නේ ඉන්නේ ඒකට ඒ පුණ්‍යන් අපිට පුතුම උදව්වක් කරන මේක සතුටින් තියාගන්නට ඒ පුණ්‍ය චේතනා අපි තියාගන්නට කුසල චේතනා වලින් සසරට ආවිගොන් කියන වගේම පුණ්‍ය චේතනා වලින් මේක බරක් නැතුව ගෙනියන්න පුළුවන්. ඔය බලන්දර ඒ මහ ගෞරවණීය හාමුදුරන් වහන්සේට උන්වහන්සේ අවුරුදු 72කදී උනසන්නිපාතය ඒ කාලේ කියන්නේ 60 විතර තෝරතේ දෝ චතර ගණන් වල 60 ගණන් වල චතර වෛද්‍ය පත්ති දිනුත් නැහැ. ඉතින් ඇටකින්නේ උන්වහන්සේ බලුවම ඒක උනසන්නිපාත උන්දතම වෙදී මේ දැන් කියන්නේ තුන වැඩි වුණොත් එහෙම ඉවර වෙන්නේ නැති නිමිත් මොලේට කොම් අවශ්‍ය සයිලවල් ඔක්සිජන් යන්නේ නැතු. ඒතර සම්මාස අධිෂ්ඨානයක් කළා. ඒකෙන් මාසෙට මනස දිනු කියන තේජෝ කසිනිය වගේ දයක් හිතට අරගෙන මේක හිතෙන් මහදාගත්තා. මේක නිරෝගී වේවා කියලා සරිවිය. හොඳට පෙරවගෙන ඇදී සතුටක් මම ප්‍රාර්ථනා කරා. අර සීතල දෙවිල වෙලෙ හිටි සිරුරට. ඉතින් ආස් ගින්දරක් වගේ දෙයක් තේජෝ කසිනියක් කියලා ඒ මහ අගේට විශාල කරන්න එපා ඒවා වික්ෂුන් වහන්සේලා අතිතරයි පුළුවන් ඒවානේ. මනසට පුළුවන් මේ නිර්මාණය කරන්න. පස්සේ මනෝ ඒ වේගයේ ඒ ගින්දර ශරීරයට ඇතුල් කළා. මාසේ පහුල් දව තුනක් නිරෝගී බෙහෙත් නැතුව අර තුන් බෙහෙත් කරින්ට පස්සේ තමයි මම මැරෙන්නේ මට ඕන දවසට කියලා. ඒ අවුරුදු 30 ගානක් ඊට පස්සේ ජීවත් වුණා. ඒ වගේ කොයි මා හුසුමේද කියන ඒ සොම්නාසෙත් එහෙමයි. ඒවා ඒ වගේ ධෛර්යයෙන් දැස් කරගන්න පුළුවන් දේවල් තියෙන අපිට බුද්ධංගේ කියන්නේ ඒවා සති සම්බුද්ධංගේ ධම්ම විචේ වීර්ය පීතිපස්සත් සමාධි උපෙත්ත ඔය හතනේ කරක දන්න ඕනේ මේකෙත් ඉතින් අපි හපන් කියලා හිතන හිතයට මේ ශරීරෙ කොයි වෙලාවෙ මේ නරක වෙනවද දන්නේ ඕනොත හරියක් මම අහවලාගේ ශරීරෙ කියන විතරන්නේ දැන් ඉතිරිය පරණ මේ ශරීර මේ කතා කරන ශරීර ගොප් පරණ මේ ශරීරය මේකට ලැබෙන්නේ අතීත අපත්තක වත් දුක අතීත දුකයි නොපමණි භව දුකයි කියනවා තියෙනවා ඒකට ඒක සංවේගයට කාරණ සර්ජන්ස් සෙන්ස් ඔෆ් සර්ජන්ස් සියකක් ඇති කරගන්න ඒක මාගේ තියාගෙන අපි එහෙනම් බුදු සරණ මන් තවත් මනස අවුලක් කරගත්තේ කියන උදව් කරන් තියනවාද ඒක මම මේ වෙලාව යථාර්ථ නැති නැහැ කියලා ඔබතුමාගේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ රෝහල් ගත වෙනවා කිපින්දා මේක දිනින් යාතම පාත්තුලෙන් මම දැනගෙන තැවිලා ඉන්නේ කියලා එහෙනම් බුදු සරණ යන දෙන ජාන්ද මහත්තයෙන් මේ ධර්ම සාකච්ඡා කරගෙන යන කත්කත් එහෙම බණ කියන්නේ මම කවදා යහන්න මේ බුදු සරණ යන දෙනාට දලෙත් මහත්ත නිරෝගීව සතුටින් ඉන්න ඕන එහෙමයි සාදු සාදු සත්‍ය තමයි සෙන්සර් ඔන්සනල් පොස්ට් බලන්න කතා කරලා තියෙනවා. අසුනවා තියෙන අපි සාකච්ඡාවක් කරගෙන යමු. මම ඇත්තටම ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් යොමු කරලා යන්න මේ සිතා මාත්‍රීකින් සාකච්ඡාවක් ආරම්භ කරන්න. මම හිතන්නේ සත්‍යතුමා ඊට පසුව දේශනා කරපු කාරණාවල් සියල්ලම ඒ මම අහපු ප්‍රශ්නෙටත් බොහොම සම්බන්ධයි. බොහොම එකම අවදී දේවල් ඒ නිසා අපිට ඒ සාකච්ඡාව ඉදිරියම යන්න පුළුවන්. මම හිතනවා මම ආරම්භය කරගෙන දෙන්නම් කියලා දැනට ඔහත් එකම නැද්ද? හොඳයි හොඳයි. ඊට පස්සේ මම උත්සවයෙන් සින්දාදා කරන සාකච්ඡා කරන්න කියලා අපි මම මුලින් ඇහුවේ බුදුරජාන් වහන්සේ දේශනා කළ දුක්ඛම් වික්ඛවේ අනාථා විහෙරති කියලා. ඒ මොකද්ද මේකෙන් කියන්නේ කියන කාරණාව. මේ කියන්නේ අනාථ පුද්ගලයා දුකසේ වාසය කරනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒක කිනුදිට මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම අනාථයි කියන එක. උදව් උපකාර කරන්න කෙනෙක් හොයාගන්න බැරි පිටක් සරණක් නැති අනාථ පිරිසක් හැටියට තමයි අපි ලක්වන්නේ. මේ සංසාරේ ඉන්න හැම කෙනෙක්ම. දැන් අපි දැනට හිතාගෙන හිටියට අපිට ගෙවල් තියෙනවා. ලොත වහන තියෙනවා, නෑදෑය ඉන්නවා කියලා. ඒ හැමදේම සාවකාරිකයි කියන කාරණාව. අපිට මතක් වෙනවා ඉස්සර කාලේ අම්බලම් නේද? අම්බලම් ගැන තියෙනකොට බොහෝ අය පයින් යවිදින කාලේ ඒ පයින් යන අයට විතර සංසිද්ධ ගන්න තියෙන තැන අම්බලම් කියලා කියන්නේ. ඉතින් ඒ හතර දිශායෙන්ම විවිධ ගමන් යන අය. ඒක හරි වැදගත්. විවිධ ගමන් නොඑක් ගමන්. විවිධ ගමන් යන අය වැය වෙනකොට ඒ අම්බලම් වලට එකතු වෙනවා. ඒ ඇයට යන්න තියෙන විවිධ ගමන්. එක එක්කෙනාද යන්න තියෙන්නේ. සමහර කෙනෙකුට ඒ අම්බලම් ඉඳලා තව දවස් 10-15ක් යන්න තියෙයි. සමහරකට දවස් 2ක් වෙන්න තියෙයි. ඉතින් ඒ වගේ අය. ඉතින් ඒ අය අම්බලම් දි හම්බලා කතා බහ කරලා වඳුන ගන්නවා. එකට ව්‍යාපාරිකනක් කරනවා. ඉතින් ඒ ඔක්කොම එකට කරනවා. ඒ කරන අතරතුර ඉතින් එකින් කාගෙන ආශාවල් කැමති සම් ප්‍රියමනාපකම් එහෙම දැත් වෙනවා ඇති. හැබැයි එක දැයකට තමයි ඒ ඔක්කොම. යාළුකම් මමනාපකම්. බහුදා එකිනෙකාට කියන්නේම නැතුවම වෙන වෙනම පිටවල යනවා. මොකද වෙන වෙන ගමන් යන්න තියෙන නිසා. ඉතින් ඒ වගේ දීර්ඝ සංසාරික එන අපි එක්තරා නවාතන් පොළක නතර වුණා කියන අද අත්දේ තමයි අපිට ඒක ගන්න තියෙන්නේ. කිසිම කෙනෙකුට කියන්නේ නැතුවයි අපිට මෙතනින් යන්න සිද්ධ වෙන්නේ නේද? ඉතින් තාවකාලික අම්බලමකට එක දැයක් ගත කරන්න එකතු නැවෙයි වගේ දීර්ඝ සංසාරික ගමනේ ඉන්න අපි ඒ ආකාරයට කිසිම කෙනෙකුට නොකිය යන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙම කියනකොට අපිට හිතෙනවා අර මේ තාවකාලික නවාතනදී අම්බලමේදී හම්බෙච්ච අය අපි කැමති වුණා, අකමැති වුණා. ඒ මොහොතේදී අපි ඒගොල්ල අපි කරගන්නත් ඇති. දවසේ ඒ රාත්‍රී අපි කියලා අදහස් කරේ කෙනෙකුත් දෙන්නේ අපි තෝරගෙන ඒත් සමග ළඟින් ඇසුරු ගන්න නැති. යාළුව කරගන්න නැති. එහෙනම් ඒනොත් ඒ විදිහටම අපි හිතනවාද මේ සංසාර ගමනේ අපිට හම්බ වෙනවා අම්මා තාත්තා කෙනෙක්. ඒත් හිතන වෙලාවකට නේද අපිට අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා දිස්තිරව. මේ ඉන්න මේ අම්මා තාත්තා අවුරුදු 50කටයි ඉස්සෙල්. 90ක් ගියත් වෙලා ඊට පස්සේ වෙන අම්මා කෙනෙක්, වෙන තාත්තා කෙනෙක්. ආයෙත් ඒ අම්මා තාත්තාත් බොරු වෙනවා. ඊට පස්සේ වෙනත් දෙන්නේ. ඒ සහෝදර සහෝදරුත් එහෙමයි. ඉන්න සහෝදර බොරු වෙනවා. ඊගාට අලුත් වෙනත් සහෝදරු. ඒකත් නැතිනවා වෙනස් සහෝදරු. මෙහෙම යන ගමනක් කියලා. එතකොට මේ හේතුන් හින්දා එන්නේ මේ අනාතුන මේ සංසාරය යන කෙනාට මේ දුකම තමයි උරුම කියලා කියන්නේ. මේ අපි ආගන්තුක තත්ත්වයෙන් කිසිම සරණක් නැතුව කිසිම පිටක් නැතුව ඉන්න කේසක් නිසා. ඉතින් සතරකටම වාසවට නිතරම මතක් කරලේ මේ සත්‍යයෙන් නැවත නැවත ඉපදෙන සත්‍යෙන්ට පිහිට වෙන්න කවුරුත්ම ලෝකේ නැහැ. අපි කෙස් පැහිලා හැම වෙලෙලි වෙලා කන් ඇහෙන්නේ නැතුව අතපය වළංගු නැතුව හෘදය ආබාධ හැදිලා බඩේ හමාර හැදිලා හුස්ම ගන්න බැරි වෙන ලෙඩ හැදිලා ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙන යන ජීවිතවලට පිහිටක් සරණක් නම් ලෝකයේ ඇත්තෙම නැහැ කියන එක. ලෝකයා නැත මුළු ප්‍රශ්නෙට උත්තරේ නේද? මුළු ප්‍රශ්නේ ඔබස්මිට අපි කිව්වේ මොකද්ද? දුක්ඛං වික්ඛවේ අනාතා විහෙති. මුළු ලෝකයාම අනාතයි කියලා. අපිට ප්‍රිය දේවල් වලින් ප්‍රිය වස්තුන්ගෙන් වෙන වෙනවා. දුකක් වෙනකොට ඒ දුක තමන්ගේ సంతානේ සංකාමගත වුණත් ඒ දුකත් ඇත්තටම වෙන වෙනවා. ඒ දුක වගේම සතුට වගේම මේ විදිහට යන ගමනක් තියෙන අපි මේ සංසාර ගමන, ඒ කියන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න නම් තථාගතයන් වහන්සේ කිසියම් ආකාරයක විහිටක් ඇති තැනක් පෙන්වුම් කරලා තියලා තියෙනවා කියන තැන. මම මේ ටික පිටාංක තියෙන කියලා කිව්වේ මේ මෙතෙන් දෙන්නේ. මොන විහිටක් ඇති තැනක් පෙන්වුම් කරලා තියෙනවා. මේ අනාතව සංසාරයේ හිමි අසු දුවන සැරිසරන සත්වෙන්ට ස්ථීර වෙච්ච ධර්මතා කිහිපයක්. ස්ථීරයි කියලා අදහස් කරේ ඒ විනාශ කරන ධර්ම ගැන කියන්නේ. මේ ධර්මතා 10ක් පෙන්වලා තියෙනවා. ඒකාන්තයෙන්ම පිහිටක් විසරණ ජීවිතයකට ලැබෙන. හරි. තාවකාලිකව හරි අපිට ලැබුණානේ අම්මා තාත්ත කෙනෙක් අපිට වෙන්නේ. ඒ වගේ මේ නාදකමේ ධර්මතා වලින් පිහිටක් විසරණක් ලබා ගන්න පුළුවන් කියලා. පිහිටක් පිළිසන්නකට ජීවත් වෙන්නේ කොහොමද? ජීවිතේට පිහිටක් පිළිසන්නකට කරගන්නේ කොහොමද කියන කාරණාව සනාතා භික්කවේ විහෙරත කියන ඒ ආකාරයට උන්වහන්සේ අපිට පෙන්වුම් කරලා දෙන්නේ. කාරණා 10 මම මේ විදිහට මතක් කරන්නම්. ඒ පළවෙනි ඥාතකම් ගන්න මොකද්ද? ඉද භික්කවේ භික්කු සීලවා හොති පාතිමොක්ඛ සංවර සංවතු විහෙරති. ආචාර ගෝචර සම්පන්න අනුමත්තේසු වජ්ජේසු වයදස්සාවි සමාදාය සික්කති සික්කපදේසු යම්පි භික්කවේ භික්කු සීලවා හෝතු පාතිමෝක්ක සංවර සංවතු විහෙරති. ආචාර ගෝච සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු වයදස්සාවි සමාදාය සික්කති සික්කපදේසු අයම්පි ධම්මෝ නාත කරුණෝ. මෙන්න මේ කාරණාවන් ගැන මම හිතනවා දැන් කල්යාණ මිත්‍රයින්ට යොමු වෙලා අපි එකින් එක ටිකක් කතා කරමු කියලා. මේ පාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවරවලා ආචාර ගෝච සම්පන්නව ස්වල්ප වූ මාත්‍ර වූ වර්ධෙහිද බය දක්මින් ශික්ෂාවෙන් දැඩිවගෙන කිසියම් කෙනෙක් හික්මේද ඒ පුද්ගලයාට දොරක් විවර වෙනවා මේ අනාථ වෙච්ච මේ සංසාර ගමනෙන් පිලිසන්නක් ලබා ගන්න තියෙන කාරණාව. ඉතින් 10ක් තියෙන නිසා අපි වැඩි ප්‍රමාණයක් ගන්න තෝන්නේ පළවෙනි එකකට. අපි ඒ ගැන කිසියම් ආකාරයකට සාකච්ඡා කරමු කියලා මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ආ හොඳනම් දරුවන් සර්මයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියනකොට ඇත්තටම අපි කොයි තැනකද ඉන්නේ කියන තැන අනුව තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක පටන් ගන්න සිද්ධ වෙන්නේ. හේතුව තමයි සීලය අපි දන්නවා විශේෂයෙන්ම ගෘහස්ත පංච සීලය හැටියට ගිහියන්ට පනවපු සීලයක් තියෙනවා පංච සීලය. අපි පංචේ කියලා අපි හැමදේම දන්න සීලය. ඊට පස්සේ ඉතින් එහාට ගිය සීලයක් තියෙනවා උපෝසත සීලය කියන්නේ. ඒ කියන්නේ පොය දවසට ගිහියන්ට මේ අනුදැන වදාලේ උපෝසතේ නැත්තම් අපි කියන්නේ අතසිල් කියන්නේ පිළිබඳව. ඒ වගේම සීල ඊළඟට දස සීල ආදී වශයෙන් ඒ සද්දත් සීල කියන්නේ සාමාන්‍ය සීලේ කියලා අපි දන්නවා. ඊට පස්සේ මොහොම ගිහිඳලා උපසම්පදා සීලය කියන தත්ත්වය තමයි වැඩිපුරම මේ කයයි වචනයයි සංවර කරගන්න පනවල තියෙන සීලය. එතකොට ඊට හරියට සීලක් කියන්නේ ඊට පස්සේ විනය නීති වෙනම සීලක් තියෙනවා. ඒක ඒ ස්වාමීන් වහන්සේලාට අයත් සීලය. දැන් අපි අපේ මාතෘකාවෙන් ගත්තොත් පාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ අනිවාර්යෙන්ම පංචශීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංවරය. කියන්නේ අත්මේ ප්‍රාතිමෝක්ෂ කියන සංවර සීලය කියන එකේ තේරුම තමයි මේ නිවනට පමුණුවන සීලය කියන එකයි. ඉතින් නිවනට පමුණුවන සීලය එක එක මට්ටමින් මේ රකින්න පුළුවන්. මේකින්ද දැන් සිහියට දැරි දේවල් පනවන්න නැතුව පුළුවන් පහක් අනිවාර්ය පහක් තමයි පනවලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ හැටි විදත්තොත් මුලින්ම කියන ප්‍රාණඝාතයෙන් වැළකීම එක සීලයක්. ඊළඟට නුදුන් දේ ගැනීමෙන් වැළකීම අදින්නා දාන කියන තැන. ඊට පස්සේ කාමයේ සුමිච්ඡාචාරය කියනකොට වැරදි කාමයේ සේවනයෙන් වැළකීම කියන එක. ඊට පස්සේ මුසාවාදය ගොරුවෙන් වැළකීම. ඒ වගේම සුරාමේරයෙන් වැළකීම කියන්නේ මද්ද්‍රව්‍ය සිහිය කියන ප්‍රමාදයට යොමු කරන මද්ද්‍රව්‍ය ආදී දේවල් ගැනීමෙන් වැළකීම කියන එක තමයි දිහි ප්‍රාතිමෝක්ෂ සීලේ හැටියට සංවර සීලේ හැටියට මේ අවස්ථාවේදී මම මතක් වෙන්නේ ගෞරව තමයි අපි ඒ ටික. ඉතින් හරි යමු ඊට පස්සේ. හොඳයි බොහොම හොඳයි. අපි මේ සීලෙන් පිළිබඳව බොහෝ දුරට කතා බහ කරලා තියෙන දේවල් නිසා අපි ඒ තුළම අපි විශ්මතු කර ගන්න පමණයි. ඔව් ඔතුමා හොඳින් මතක් කරේ කාරණා අපිට අද අපිට ඥාතීන් හිතමිත්‍රෝ ඉන්නවා අපි දුබල වෙලාවට. දැන් ওই කල්යන් මිත්‍රෝ අපිට ඉන්නවා වගේ මේ ලවල. ඉතින් අපිට දුකක් කරදරයක් අපහසුතාවයක් ඇති වෙනකොට ඒ ඥාතීන් හිතමිත්‍රාදීන් ඉදිරිපත් වෙලා අපිට ඒක අපේ දුකෙන් කිසියම් සාහනයක් ලබා ගන්න උදව් කරනවා. ඒ වගේ ජීවිතේට දුකක් කරදරයක් ප්‍රශ්නයක් එනවා නම් ඒ අවස්ථාවේදී මේ කිව්ව ධර්මතාවයන් නාථ කරන ඒ ස්වභාවය තමයි ඒ අය ඉදිරිපත් කළ අපේ ජීවිතේ තියෙන දුක එන්නේ තියෙන ඒ දුක ඒ තියෙන ඉතිසින්න තියෙන හැකියාවන් හවම කරනවා වගේ තත්ත්වයක්. එතකොට මේ ඔබතුමා පැහැදිලි කළ දුන්නා වගේ පළවෙනි නාථකන ධර්මයේ පාතිමොක්ඛ සම්නල සීලෙන් සම්නලවීම කියන්නේ මොකද්ද කියලා නිවනට පමුණවන නිවනට මුල් වන අර්ථයෙන් තමයි පාතිමොක්ඛ කියලා කියන්නේ. නිවනට පමුණවන නිවනට මුල් වෙන කියන අර්ථයෙන් තමයි පාතිමොක්ඛ කියන වචනේ කියන්නේ. ඒතර මේ පාතිමොක්ඛ සීලය කියන්නේ අගීතව දිනසනම් පංච සීලය, උපසතත්ංග සීලය කියන්නේ ඔබතුමා මතක් කළා. ඉතින් මේක විද්‍යාත්මක උපසම්පදා සීලය සහ සාමාන්‍ය සීලය වගේ දේවල්. එතකොට ඊළඟට මේ පාතිමොක්ඛ සම්මෙතමයි කියන්නේ තමයි අප කතා කරේ ආචාර ගෝචර සම්පන්න වීම. ආචාර ධර්ම කියලා කිව්වේ බිහික් වීම, භික්ෂුන් වහන්සේලා නම් වැඩි හිටි ස්වාමීන් වහන්සේලාට ගෞරව කරලා වතාවත් කරන ආදී කාරණාවන්, ගිහිගේවල් වල නම් වැඩි හිටි දෙමෝපියන්ට ඒ ආදි වශයෙන් කටයුතු කිරීම. එතකොට ඒ වගේම අගෝචර කොටසකුත් තියෙනවා. එහෙමනම් අද ස්වාමීන් වහන්සේලාට නම් සිද්දෙන්වත් තියලා පෙන්වලා තියෙනවා යන්න එපා කියලා. රාත්‍රී වීදි සංචාරයේ අවිලාවේ ගම් වලට ඒ වගේ දේවල්. ඉතින් ඒ ආකාරයට තමයි අපිට මේ පාදමුක්ෂ සම්ම සීලයෙන් ගියන්ට මහත්ම සතුන් දීපේ වලට පිටු කරගෙන තේරුම් ගන්න තියෙන්නේ. අර තමන්ගේ හිතවත් ඥාතියෙක් වගේ හිතවිෂි කෙනෙක් වගේ කියලා අපි කිව්වා මේ නාථකන ධර්මයන්. ඒ මේවත් ඇසුරු කරනකොට අපිට අර කොවිලේ තමන්ට පිටක් විශ්වනක් ඇතුළයි ඉන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඊළඟට අපි කල්පනා කරොත් එහෙම දෙවෙනි ඥාතකන ධර්මයේ තමයි බහුශ්‍රිත භාවය කියන දේ. මම මෙතෙන්දී මතක් කරගන්න පුළුවන් අර පසුගිය සතියේ අපි කල්යන් මිත්‍රෝ සාකච්ඡා කළා ඊයේ සිකුරාදා දවසේ දලියවල බුද්ධ රක්ෂිස්වාන් වහන්සේ සම්බන්ධ වෙච්ච අවස්ථාවේ මම හිතන්නේ සුතමේ ඥානය, චින්තාමේ ඥානය සහ භාවනාමේ ඥානය කියලා ඒ ධර්මෝපදේශයේ තවත් මාවතක් ගැන නැත්නම් තවත් පිළිවෙලක් ගැන. ඉතින් එතෙන්දිත් ඒ සුතමේ ඥානයක් ගැන කියවුණා. දැන් මෙතෙන්දි කියනවා මේ බහුශ්‍රත භාවය. මොකද්ද මේ බහුශ්‍රත භාවය කියන්නේ කියන එකත් අපි මතක් කරගෙන පොඩි වශයෙන් කලින් කියලා දැසක් දැනගමු. බහුශ්‍රත හොති සුත දරෝ සුත සම්නිශ්චිතෝ කියලා ධර්මයේ හොඳට අහලා තියෙනවා. සෝනි සුතමේ වශයෙන්. ඒ වගේම හිතින් හොඳට ධාර්මණය කරලත් තියෙනවා. මම හිතන්නේ සුරල් චින්තාමේ පැත්තට යොමු වෙලා වෙන්න ඕනේ. ඉතින් හොඳට හිතලා ඒක නෝනින් හොඳට දැකලාක් තියෙනවා. බහුශ්‍රත කිව්වම එහෙනම් අපි අර කලින් කියපු එකේ අරු වශයෙන් සුතමේ සහ චින්තාමේ කියන තත්ත්වයන් දෙකම ස්පර්ශ කරපු කෙනෙක් වෙන්න ඕනේ මේ බහුශ්‍රතය කියන්නේ. එහෙනම් සමාලාට තුන් මිනිත්සක් විශ්වාස කරගෙන ඉන්නේ නැති නේ කියන තමයි භාවනා ප්‍රඥාව ලැබු කෙනෙක් වෙන්නත් ඇති. එහෙම නැතු උනත් කියනවත් දන්නේ නැහැ බොහෝ සුදයි කියලා. එතකොට මොනවද මෙයා මේ සුතමේ වශයෙන් අහලා තියෙන්නේ? යම් ධර්මයක් තියෙනවා නම් ආදි කල්යනා, මජ්ජේ කල්යනා, පරිවසන කල්යනා, සාත්තං, සව්‍යඤ්ඤං, කේවල පරිපුන්නං, පරිශුද්ධං, බ්‍රහ්මචර්යං අභිවදන්ති තතරෝප ධම්මා භෞෂ්‍යතා හොಂತಿ කියලා. අන්න ඒ වගේ ධර්ම. මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, අර්ථ සහිත, ව්‍යංජන සහිත සියලු ආකාරයෙන් පරිපූර්ණ වූ ශාසන භ්‍රමචර්යාව ගැන කිසියම් කෙනෙක් අහලා තියෙනවා නම් ඒ භෞෂ්‍යත කියලා කියන්නේ අන්නයට කියලා. ඒ නිසා මම ඒ කාරණාව ගැන අනිකුත් කල්යන මිත්‍රන්ගෙන් අදහස් ටික දැනගන්න කැමතියි. අපි දැන් මේ වැඩිමින් සිටින්නේ භෞතික භාවයට යන මාවතකද මේ කියන කාරණාවත් එක්ක මම තමුසි කල්ලාන දෙක දෙන්න. දිරු පහදම ඔබතුමාට වෙන්නේ නේද? පෙරවත් කරලයි. දැන් බ්‍රහ්මසුත සුත භාවය නම් ගැන නම් ඉතින් ඇත්තටම මේ දැන් සීලය ගැන මම හිතන්නේ පළවෙනිම දැන් තමයි දෙපත් කරා බෞද්ධත භාවය ගැන නම් කතා කරන්න සමාවෙන්න මම නම් සුදුසුම කෙනානේ වෙන්නේ නැති ඒ මස්ල ඒව ඇත්තට සෑහෙන අඩුයි බෞද්ධත කියලා අපි නව තේරුම් ගන්න විදිහකින් ගොඩක් දැනුම ඒ වගේම දැනුම සංස්කෘත ධර්මයේ පිළිබඳ ගොඩක් දැනුම මගේ දැනුම පැත්තෙන් එන්නේ ඒ දැනුම මාත්මය වගේ නම් මම ඉතින් බහුසුත කෙනෙක් හිටිට කියලා කියලා. ඉතින් මගේ තමයි දැන් අර බහුසුත භාවය මේ පැත්තක් ඉතින් ඒක සෑහෙන ඒක විදිහක් වගේ කියලා හිතන්න පුළුවන්. ඉතින් මොකද දැන් අපි දන්නවා ආනන්ද සාමී මහත්මයා බෞද්ධ සාමී මහත්මයා අපිට විඥාන්සිය ඇත්තටම ඒ මහත්මයා ප්‍රකාශ කරපු වගේ කිසිත අවබෝධයක් තිබන්නේ වගේ එහෙම අවස්ථා ගැන තියෙනවා. ඒක සාමාන්‍ය වශයෙන් මත දැනෙන විදිහට බෞද්ධ ත්‍ත්වය කියලා කියන්නේ ඒකක් තමයි. මේ අර වීර්යය සම්මා වායාමයේ ඇති කර ගැනීම සඳහා තිබෙන දැනුම ඒ වගේම මේ ඇතුළින්ම ඇති කර ගන්න පුළුවන් තත්ත්වය මේකේ නරක අපි හිතේ නරක දේවල් වලට යනවා නම් ඒවා ඉතලින්න ඒ වගේම හොඳ පැත්තට කරන්න පුළුවන් දේවල් වැඩිපුර දිනු වෙන විදිහටත් සතියකින් ඉඳලා ඒ විදිහට තියාගන්න පුළුවන් නම් මට හිතෙනවා ඒක අවශ්‍යයි කියලා. මොනදී දැනගත්තත් මොනදී අනිත් දේ නොදැනගත්තත් ඉතින් ඒක මූලික දෙයක් කියලා හිතනවා. ඉතින් සීලය ඔක්කොම දේශල තියෙන එක නේද? ඒ වගේ චින්තන මට හිතෙන්නේ. බෞද්ධ භාවයේ යන බැලුවාම අනිත් පැත්තෙන් ඒක දෙවිදියකටත් වෙනවා. දැන් එකක් තමයි දැන් මේ සූත්‍ර ආදී වශයෙන් මේවා අපිට ගොඩක් ඉගෙනගෙන ඊට පස්සේ ඉගෙන ගන්න දේවල් වල අපිට භාවනා කරලා ඊට පස්සේ යම් කිසි ආකාරයකින් හිත ටිකක් සංසිඳුණාට පස්සේ අපිට හිතන්න පුළුවන් පරාසය වැඩි වෙනවා. ඉතින් ඒ විදිහට බලලා ඒවා අර සත්‍යක්ෂ වශයෙන් දකින්න වගේ පුළුවන්. සම කියනවා. ඒවා අලුත් පැත්තෙන් අර හිත ගොඩක් ඉන්නාම ඒක ඩිරෙක්ට් කරන්න පුළුවන් කැමැති වැඩි විදිහකට මේක හරි ලොකු පාලනයක් තියෙනවා. ඒකට අර කලින් ඒක ගොඩාක් දැන නොගත්තත් අපිට මේ ජීවිතේ හරි මේ ධර්ම මාර්ගේ හරි බලවා හරි කමක් නැහැ. යම් කිසි කරුණක් තියෙන දැනගෙන ලැබුණාම ඒකට සිත් අපේ මනස යොමු කරන්න පුළුවන් ඇති බොහෝ පුළුල් ආකාරයෙන් මේ විදිහට මම දැකින ඒක තමයි මම ගොඩක් දැකලා තියෙන මාර්ගයේ කියායේ දෙතුල මම දැකලා තියෙන මේ ඇත්තටම මම හම්බුවේ නැතිනම් මම හිතන ප්‍රදාතෘත්ම වගේ කියකියන්නේ ඒ වගේ තත්ත්ව කියලා තමයි. ප්‍රදාත දැනුමකින් පටන් ගත්ත අය නෙමෙයි ඇහිම මහන් කියලා අතිපදාවේ කිය භාවනා කරත සීලය ඉන්ද්‍රිය සංවරය ඒ වගේම අර්ථීත වගේ දැන් පතිමොක්ක පංචශීලයටත් එහා ගිය විශාල කැපකිරීමක් කරලා එහෙම ගොඩක් කැපකිරීමෙන් කරලා බොහොම සද්ධාවෙන් ගියේ. හැබැයි ඊට පස්සේ දැන් මම මේ අපිටම සාකච්ඡාවක් මම අපි සමාජයට දවසක් දවසක් දවසක් පැය දෙකක් තුනක් සාකච්ඡා කළා තේරුම් ගන්න හැදිර ධර්ම කාරණා සමාජයට මම එහෙම මෙච්චර අහලා තියෙනවා එක පාරක් උත්තර දෙන්න. ඒ කවදාවත් කලින් ඒක අහලවත් නැහැ. ඒ වෙලාව තමයි සිත්‍රේ පොඩක් එනම් බලමු කියලා කියනවා. ඒ නම් උත්තර දෙන අපිට මට නම් හිතා ගන්න බැරි උත්තර සමාජයට හිතා ගන්න පුළුවන් දෙයක් නැති ඒකත් ඒ පැත්තත් කියලා කියන හිතනවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි දලු මහත්මයා. අතර මේ නාටකන ධර්ම 10ක් ගැන කියවෙන කියලා දෙනවා. ඉතින් මේ 10ම එකිනෙකට සම්බන්ධව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අතර එකක් තමයි ආරද්ධ විරිය කියන කාරණාව. ඉතින් ඒකත් පසුව තියෙනවා. නමුත් ඔබතුමා අපිට බොහොම හොඳින් ඒකාකම් මතක් කළා. ඔබතුමා ජයන්ත මහත්මයා මතක් කරනවා. ජයන්ත මහත්මයා ඔබ මෙන්නම් කෙටියෙන් භෞෂික භාවය ගැන යමක් කියන්න අපි අන්තිම වෙන්න පෙර ඔව් භෞෂික භාවය ගැන මේක මතක් කරගෙන ජයන්ත මහත්මයා මේ වචන අපෙන් මේක කියන විදිහට මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ අර්ථ සහිත ව්‍යංජන සහිත ඒ සිරුවාකාරයෙන් පරිපූර්ණ වූ ශාසන බ්‍රහ්ම චර්යාව ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට භෞෂිකය කියනවා කියන වචනේ. ඉතින් උතුමාට පුළුවන් ඒ ගැන යමක් කියන්න තිරුවන් සරණයි. දෙවන්තනන් ය හොරම් පින් මහතන් දෙවොත් මහත්මයා ඇහෙන විස්තරයක් අපිට කළා බොහොම කෙනෙක්ට. ඒ වගේම මේ සුත් කියලා කියන්නේ නැත්නම් කණෙන් අහනවා කියන අර්ථයෙන් තමයි මූලික වශයෙන් මේ දවස්වල පොත්පත් තිබුණේ. නැතිනම් මේ සුතෙන් තමයි මේ ධර්ම දැනගත්තේ. එතකොට මේ බහුස්කෘත කියන තැන මෙතන කියලා දෙනු දෙලින්ම මේ මුල මැද අග යහපත්. ඒ කියන්නේ මේක හරි පරිපූර්ණයි. යම්කිසි දෙයක් පරිපූර්ණ වෙන්න නම් එකේ මොළයි මැදයි අගයි කියන තුනම පරිපූර්ණ වෙන්න ඕනේ. එතකොට එහෙම තමයි ඒ දේ හරියටම පරිපූර්ණ බස්සත්වයට නැත්නම් ඒ අවශ්‍ය කරන අපි ඒක එහෙම කමිටියෙන් තමයි සිද්ධ වෙන්නේ. අපි යමක් නිෂ්පාදනය කරනවා. මොළ මැද අග හරියට තියෙනවා. ඒ වගේම මේ ධර්මයේ තේරුම් ගන්නකොට මොළ මැද අග කියන එක බුදුරජාණන් වහන්සේ ධර්මත්ම ගැළපීමකින් යුතුව දේශනා කළ තියෙන ධර්මයක්. විද්‍යාඥයන් සාහිත්‍යය කියන්නේ ඒවා බෙදලා දැක්කලා සියල්ල සම්පූර්ණ විදිහට පිළිසිදු ධර්මචර්ය කොහොමද ධර්මචර්ය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කොහොමද වඩන්නේ කියන එක තමයි මේ දේශනාවලින් පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් එවැනි ධර්මයක් අහලා හරි කියවලා හරි තමන් හොඳට දරාගෙන ඒක තමයි මෙතන කියන්නේ සාමාන්‍ය අපි කියන සුත්තා දතා වචසා පරිචිතා මනසාන ප්‍රචිතා කියලා විද්‍යාව ප්‍රති ඔය කරුණා ටික ඔක්කොම එකතු වුණාම තමයි ඒක නාටක කරන ධර්මයක් වෙන්නේ. ඒ කියන්නේ අහන ධර්මය හිතේ දරා ගන්න වෙනවා. ඊට පස්සේ වචනයෙන් පුහුණු කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වචනයෙන් පුහුණු කරනවා කියන්නේ ඒක පාළිම වෙන්න අවශ්‍ය නැහැ. සමන්ත තේරෙන භාෂාවකින් විතර අවබෝධණය කිරීම වශයෙන් ඒක මාසට වචනයෙන් පුරුදු කරලා ඊට පස්සේ ඒ අනුව හිතන්න පුරුදු වෙන්නේ. ඒක තමයි අර අපි කියන සාමයේ ඥානය වගේ කියලා. ඊට පස්සේ ඒක පාවිච්චි කරන්නේ අපේ දෘෂ්ටියෙන් අපි කොමෙදෙල් එහෙම නැත්නම් සම්මා දිට්ඨියට පත් වීම සඳහා තමයි ඒක අපි පාවිච්චි කරන්නේ. ඉතින් අන්න ඒ වගේ විදිහට ධර්මය අහලා ඒ ධර්මයේ ඒ විදිහට ක්‍රියාවේ යෙදෙන කෙනෙකුට තමයි එතන මොහොතට කියලා කියන්නේ ඒ තමයි මෙතනින් අපිට ගන්න වෙන්නේ. හොඳයි තේරුම් ගන්න අපි ඒ පිළිබඳව දැනගත්ත දැන් බොහොම පින් අපි ඊගා කාරණාව තියෙන තුන්වෙනි කාරණා හැටියට පොණිච පරම්බික්කවේ කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායකෝ කල්යාණ සම්පාවකෝ කියලා වගේ සම්පාවකෝ. එතකොට මේ කල්යාණ මිත්‍රෙන් ඇති බව කල්යාණ මිත්‍රෙන් සහායකට ඇති බව කල්යාණ මිත්‍රයාට ඒ තමන්ගේ තියෙන මේ නම්මිතාවේ මේ මුච්ච බව කියන මේ කාරණාව ජීවිතයේ පිටක් රැකවරණයක් ඇති කරන නාථකරණ ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ විසින් අපිට කියලා දීලා තියෙනවා. ඒක අපිට අපේ තියෙන වරදක් වෙනවා දෙන වර්ධෙහි ගල්වා කරන නිවර්දි මාවත පෙන්වා දෙන නිවර්දි මාවතට උනන්දු කරන ඒක සත්‍යයට තමයි කල්යාණ මිත්‍යා කියලා කියන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ අපිට සිද්නව අති විශිෂ්ටම ප්‍රධානම කල්යාණ මිත්‍යා බව කවුරුත් පිළිහර ගන්නවා. අපිට ජීවිතේ වැඩිච්ච තැන්වලදී වැඩිච්ච බව පෙන්නලා හරිදී මොකද්ද කියලා පෙන්නලා හරිදී තියමු කරවන වටපිටාවක් තියෙනවා නම් ඒකට තමයි කල්යාණ මිත්‍යාතාවය කියලා කියන්නේ. ඉතින් ඒ වගේ කල්යාණ මිත්‍යෙන් අසුර කරන ගමන්ම කල්යාණ මිත්‍යෙන් අපි සහාය කර ගන්නවා, තමන්ගේ යහපතට උදව් කර ගන්නවා. ඉතින් මේ ගති ලක්ෂණ එනගේ ජීවිතය තුළ තියෙනවා නම් ඒක ජීවිතයට පිහිට පිළිසල් නැති කරන තුන්වෙනි නාථකම් ධර්මය ඇති තමයි කියලා දෙලා තියෙන්නේ. ඉතින් ඒක ගැන වැඩිපුරම විස්තර එකට යන්න ඇතුළු මට හිතුණා කෙටි දේවල් තියෙනවා. ඉතින් කල්යාණ මිත්‍රයේ සත්‍යත්වය දැන් අපිට අදත් මතක් කරලා තමාට කල්යාණ මිත්‍රයේ හොයාගන්න මේ තමන් සමග ගමන් කරන කියලා තමන් ඉස්සරහින් නෙවෙයි තමන් සමග යන ගුරුවරයෙක් හොයාගන්න කල් තමක් කියලා. ඒක හරි වැදගත් කීමක් නේද? කියන්නේ තමන්ට කතා කරන්න පුළුවන් තමන්ව තේරුම් ගන්න, තමන්ගේ වාචාගත විචාරිතයද කියලා තේරුම් ගන්න කෙනෙක්. එහෙම නැතුව අපි ගුරුවරයෙක් ධර්ම දේශනාවක් නැහැ නම් ස්වයං වාසල ගැහුවා කියලා එයාට අපි කැමති කියලා එයායි අපේ ගුරුවරයෝ වෙනවද කියන දේවල් අපිට හිතන්න වෙනවා. කිසියම් කෙනෙක් ගුරුවරයෙක් කල්යාණ මිත්‍රයෙක් කැටියට සැලකන පුළුවන් නෝයි. නමුත් ගුරුවරයෙක් ත්‍ත්වෙටම තමන් හිතනවා නම් ඒ ගුරුවරයා සමග කතා බහ කරලා එකඟතාවයකට ඇවිල්ලා එයා තමන් ගෝලෙක් හැටියට ශිෂ්‍යෙක් හැටියට පිළිගන්නවා කියන තත්යකට එකඟතාවයක් ඇතුව උනාම තමයි ඒ ගුරුකෝල සම්බන්ධයක් කියන්නේ තියෙන්නේ කියලා තමයි දේශනාවල් තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් තමන් ඒ තමන් කැමති ස්වාමීන් වහන්සේගේ දේශනාවන් අසනවා පමණයි කල්යාණ මිත්‍රයෙක් හැටියට සැලකන්න පුළුවන්. නමුත් ගුරුකෝල සම්බන්ධයක් වෙන්නේ නැතිනම් ඒ දේවල් වල පොඩි පොඩි වෙනස්කම්වත් අපිට හිතාගන්න වෙයි. ජයන්තමත ඒකන අපි යමක් පිටින් කතා කරන්න ඕනද අනිත් එක දැන් ඉස්සර? මම හිතනවා කල්යාණ මිත්‍රයෙක් විදිහට හිතලා පොඩ්ඩක් කතා කරන්නම් කියලා. ඒගෙන ඇත්තටම මේ කල්යාණ මිත්‍රතාවය ගැන කතා කරනකොට අපි හැමෝම අපි කතා කරන කරුණු අපි නිවනට සම්බන්ධ කරගත්තට සම්බන්ධ කරගත්තොත් අපිට හුඟක් පහසු වෙයි කියලා. මොකද මේ නිවන තමතුලින් ලබාගත දෙයක් නේ. මේ හැම ගුණ ධර්මයක්ම තමතුල වැඩෙනවාද කියන එක. ඒ ඇත්තටම ගාස් කළාට දැන් දනක මහත්තයා කියපු දේවල් හැම දෙයක් සත්‍යයි. කල්යාණ මිත්‍රෙක් නැතුව මේ ගමන යන්න බෑ ඇත්තට. මොකද ආනන්ද සෝනාති කියුවාම මේ පාසලෙන් භාගයක් පවතින්නේ කල්යාණ මිත්‍රතාවය උදෙසා දසාවිත් යනවා කියලා ආනන්දෙම කියන්නේපා. එනිසෙන්න පානන්ද මේක සියයට සියයක්ම පවතින්නේ කල්යාණ මිත්‍රතාවයේ උද. එතපි හැම කෙනාම නිවන සුවාගෙන යන නිසා ඒ සමාජයේ නිවන සුවාගෙන යන අපිට අපි බලන්න අපි මේ කතා කරන කෘත්‍යල දැනගන්න මේ සුද්ධල කල්යාණ මිත්‍රෙක් කියලා. ගාස් කියලාද අපි කල්යාණ මිත්‍රය සෝසේ යන එක අපිට කරන්න පුළුවන් අපි දන්නවා. ඒ කල්යාණ මිත්‍රයේ තියෙන ලක්ෂණ මොනවද? එහෙමනම් කල්යාණ මිත්‍රය සෝවාගෙන යන නම් ඒ ලක්ෂණ දැනගත්තාම තමන් තුළ මේවා තියෙනවද කියන එක අපි ටිකක් හිතන බලන්න ඕනේ කියන එකත් එකතු කරන්න හිතන දවස් මාසයකට ඒ කියපු ටිකට අමතරව තිරුවන් සරණයි. තිරුවන් සරණයි චිත්තවාදී බොහොම පිං බොහොම වැදගත් ඒ අත්තරම එකන සත්‍යයක්මයි. එහෙනම් අපි ඉතුරු එකට දැන් ඉතුරු එකද හතරෙන් යාතකන ධර්ම හැටියට අපිට කියලා දෙන්නේ පොණිචපලම් බික්කුවේ බික්කු සුවචෝ හොති සෝවචස්සකර්ණේ ධම්මේ සමන්නාගතෝකම පදක්කිනක් ගායන ශාසනෙන් කියලා. බොහෝ සුවචයි කී කරුයි. ඒක මේ කොස්ස අපි ටිකක් කතා කරමු. මම ගෞරවයෙන් ඊට පස්සෙ මම කියනවා කියලා ඉවරලා මම මේ පදසි මහත්මයාටෝ මානෙල් මහත්මයට යොමු වෙනවා. එතනින් කෙනෙකුට ළඟට සේන මහත්මයාට යොමු වෙනවා. මේ මම කියන්න පොඩ්ඩක්. ඉතින් මේ ඒ බොහෝ සුවචයි කීකරු ඒ වගේම සුවච වෙන කීකරු වෙන ධර්මයෙන් යුක්ත වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් අපිට කිසියම් හිතානුකම්පිතව වැරද්දක් වෙනකොට ඒ බොහොම කීකරුකමින් බොහොම නිහතමානීව පිළිගන්න ගුණයක් යම් තියෙනවනම් එතකොට අපිට මේ ලක්ෂණ තියෙනවා කියලා හිතන්න පුළුවන්. මේක වැදගත්ම දේ ඒවත් තමයි අපි බොහෝ විට වැඩි හිටියන්ට කීකරු වෙනවා කියලා අපි හිතමු. බොහෝ විට ඒක වැඩි හිටියන් විතරක් නෙමෙයි මැද මධ්‍යම අයට තමන්ට සමාන අයට ඒ වගේම තමන්ට වඩා බාල අයට එකසේම වෙන්න ඕනේ කියලා තමයි මේ ධර්මේ නම් කියන්නේ. බලවත් කෙනාට කීකරු වෙන එක ලෝකයේ ධර්මතාවයක් නේ. ඒකට සුවච බව කියලා කියන්නත් බෑ කියනවා. එහෙම විශේෂම හොඳට මිල මුදල් ධනෙ තියෙන කෙනෙක් ඉන්නවා නම් ධනෙ නැති කෙනා අර පුද්ගලයා ළඟ බොහෝ සුවච වැඩ කරනවා. මේ බල සම්පන්න කෙනෙක් ළඟ දුබල කෙනා සුවච වැඩ කරනවා. නිලයක් තියෙන කෙනෙක් ගැන ලොකු කෙනෙක් ගැන. ඉතින් ඒක මේ ලෝකතර ධර්මයට අදාළ විදිහට සුවච බවක් හැටියට නෙවෙයි දකින්නේ. මෙතන පෙන්වන සෝච බව කීකරු බව මේ සෝච කරන ධර්මයන්ගේ යුක්ත වීම කියන්නේ යම් කිසි වරදක් වෙනවොත් කිසියම් සමන්තද බාල කෙනෙක් වුණත් ඒ දේ පිළිගන්න ලක්ෂණයක් තමයි හිත තුළ තියෙනවා කියන දේ. ඒ වගේම අර කමෝ හෝති කියලා කිව්වේ ඉවසන ගති යම් කිසි කෙනෙකුට කිසියම් කෙනෙක් වරදක් කළත් දැන්නත් අපහාසයක් කළත් කීකරු කෙනෙක්ගේ ලක්ෂණය තමයි ඒ කියන්නේ ඒ ගැන කිපෙන්නේ නැතුව ඉවසන ගතිය. සාමාන්‍යයෙන් බලවත් කෙනෙක් අපිට වැඩි ලොකු කෙනෙක් අපේ ඔෆිස් එක ප්‍රධානියා දැන්නොත් අපි ඉවසයි. නමුත් ඊට වැඩි අඩු කෙනෙක් වෙන්නොත් ඉවසන්නේ නැද්ද? අන්න ඒ වගේ දේවල් බලන් වෙනවා. යම් කිසි කෙනෙක් දුබල කෙනෙක්ගේ වචන ඉවසනවා නම් අන්න ඒ ඉවසීම හරි ශ්‍රේෂ්ඨයි වැදගත් කියලා ධර්මයේ පෙන්නුම් කරනවා. ඉතින් මෙන්න මේ කාරණාවන් පිළිබඳවත් කිසියම් කතා බහක යෙදුම් කියලා ඉතින් සිතුනා. මම යොමු වෙනනම් පස්සේ මාසේ යන සයිට් එකේ තියෙනවා. තේමසත් ඉතිරි දෙනාටම මේ පදස්පහක් ගැන නැහැ අද. ඔව් මම මේ කතා ගන්න තියෙනවා සම්මයි. තේමසත් පදස්පහේ පටන් ගත්තේ දැන් තමයි. අපි කියලා දෙන එකනාගේ බලවත්කමද එයා බාලද කියන එක නෙවෙයි ඇත්තෙන්ම හිත අන්න ඒ தത്വෙට පත් වෙන තැනකට අපිට කියන්නේ උදාහරණ අපේකට නැරෙන්න පුළුවන් නම් අපේ හිත ඒ වගේ තරල සැදිකට යනවා නයි කියන්නේ ඇත්ත දෙය කියන දේ මගේ හිතේ මේ කියලා දෙන දේ මේ ලෝක දේශ මාස තම අදෙවි කියලා ඒ වගේ අපිට හිතා ගන්න අපේ හිත නවා ගන්න පුළුවන් නම් අන්න ඒ වගේ තැනෙත් තම මේක නාථ දැන් මේ අපි අනාථ නැති නාථ වෙන්නේ නැන්නේ ඒ වගේ තැනකදී කියලා එකතු කරන්න හිතනවා. ඒකට හැම තිස්සෙම මේ පාටි මෝර්ච බලන්න මේ සංසිල් පද පහ අපේ නිවන වලට යොමු කරනවා කියන තැන පුිතරම් මේ විශේෂ තැනක් වින්දෝන් දෙහිමනම් එතනින් පටන් අරන් මේ හැම එකක්ම එකට එකක් සම්බන්ධයි කියලා අන්නේ විදිහට හිතනකොට බහොත් බබේ ඉඳි අපිට ලොකු බරක් නැතුව මේ පංචිල් පද පහ කියන්නේ ලෝකේෂ මොහොත තුන නැති වෙන හැම දෙයක්ම නිවනට බර වෙලා නම් තියෙන්නේ කියලා හැම එකක්ම එකකට එක සම්බන්ධයි. ඒ වගේ සරල දැනකින් අපි මේ ගමන පටන් ගන්න පුළුවනි. අපි ඇත්තටම මේ සතරගයන් වහන්සේගේ ධර්මයෙන් නිසා අපි අනාගත නැහැ කියලා එහෙම තමයි මට දැනට ඒක කරන් තියෙන්නේ කියලා හිතන්නේ. සාදු බොහොම පින්මල්වාදී දැයි මම මේ සේන මහත්තයාට මේ දේ මොනවද කිව්වේ සේන මහත්තයාට කිසිම නෝ තිරුවන් සරණයි සෝච බාහවයි කියන්නේ මේ කීකරුකම කියන එකක් ගන්නවා මේ කීකරු වෙන්න ඕනේ මොකටද කියලා බලනවාම මානෙල් මහත්තයා ප්‍රශ්න විස්තර කළා කීකරු වෙන්න ඕනේ අපේ රට තියෙන මේ නරක ගැටි නැති වෙන විදිහට ඒ කියන්නේ යම් කිසි දෙයක් අපේ සිතේ ඇති වෙනවා නම් නරක ලෝභ නරක කියලා කියන අපි දන්නවා ලෝභ ද්වේෂ මෝහ කියනක තමයි අකුසල ධර්ම හැටියට අපි තියෙන්නේ. මේ අකුසල ධර්මයක් සිතට එනකොට ඒ අකුසල ධර්මයේ ඉවසනවා ඒ ඉවසීමකින් යුතුව මේකට කීකරු වෙනවා. කීකරු වෙනවා කියන්නේ ඒකට කිපෙන්නේ නැහැ. ඒක දැනගෙන ඒක යනකල් කීකරුව ඒකට ඉවසනවා. ඒ වගේම හොඳ එකක් ආවොත් හොඳ මෛත්‍රී සිතක් ආවොත් ඒකටත් කීකරුව ඒකට අපේ සිත ගමන් කරන් තියෙනවා. දැන් මෙතන මම හිතාගෙන ඉන්නේ මේ සුවච කීකරුකම කියලා කියන්නේ වෙන කෙනෙක් කරන දෙයක් හැටියට ගත්තොත් දැන් නැතුව මේක කීකරුකම කියන ඒ ගත්තොත් ඒ වචනේ එතකොට ඒ ධර්මතාවය අපේ සිතේ ඇති කරගන්න එක තමයි මේ කීකරුකම. එතනදී තමයි මේ සිත පාලනයක් නැතව සිත පාලසිතේ නිවැරදි පැත්තට සිත ගමන් කරන්න පුළුවන් මේ සිතේ කීකරුකම මතු කරගත්තොත් කියන එකයි. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොම්පින් මට මේ ඉගෙන කතා කරන උදේට නම් මේ තවත් කොස්සක් එකතු කරගෙනම ඉදිරියට යන්න. ශ්‍රීමති මහත්මිය ඔබතුමිය පිටත් වෙන කලින් මේ කොටසට උත්තර දී දෙන්න පුළුවන්ද නැත්නම් වෙලාව කොහොමද දන්නේ? විශේෂයෙන්ම කතා කරන්නේ මේ සූත්‍රයේ අපි එහෙනම් සක්කෝ යුජ සූජ සූජෝජස මුදුන්තිමානේ කියලා. එතෙන්දි මේ ඒ සම්බන්ධ කරගෙන මොකද එතෙන්දි මේ කියන සූජ භාවය ඒකත් සම්බන්ධ කරගෙන ඉතනත් මේ සූජ භාවය ගැන කියවෙනවා. ශ්‍රීමති මහත්මියට පුළුවන් දෙක තියෙන. හොඳයි එතුමිය මේ රයිතන නැහැ වගේ. මම එහෙනම් ජයන්ත මහත්මයාට වෙන දෙයක් කියන්න. හොඳයි ජයන්ත සර්නේ මම හිතන්නේ සුවචභාවයේ කියන එක ඇත්තම අර නිහතමානී ප්‍රතිගුණයක් එක්කම වගේ යන එකක්. කියන්නේ වෙන කෙනෙක් ගැන අවවාදයක් මොකක් වෙලාවට දැන් අපි අර තරාතිරම බලන්නේ නැතුව يعني හරි අවවාදයේ කොටනද ලැබෙන්නේ ඒකට කීකරු වීමක් හැටියට තමයි සුවච බව කියන්නේ අපිට ගන්න වෙන්නේ. මොකද එහෙම නැත්නම් අපි කියන දේට සුවච වෙනවා නම් අපි ලව්ව ගොඩක් වැරදි කරවන්නත් ඉඩ තියෙනවා බලවතුන් යම් කිසි වැරදි වලට යොමු කරවන්න. එහෙම ගැන නෙවෙයි මෙතන කියන්නේ මේ නිවැරදි මාර්ගයට යොමු කරවීම කියන යම් කිසි දෙයක් තියෙනවා. එතකොට ඒක කීකරුකමක් හැටියට ඒකට යොමු වෙනවා, ඒක පිළිපදිනවා, ඒක අහනවා. අදහස් තමයි කියන්නේ. අතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි මම හිතන්නේ මේ ශාස්ත්‍රය ගන්න පුළුවන් සුපුරුම උදාහරණය. උන්වහන්සේගේ අර මට මතකයි දිනම පැවිදි වෙච්ච සත්‍යවිදී සාමණේරයන් වහන්සේ නම වැරද්දක් වෙනලා කියනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ සිරු ඇඳීමේ ක්‍රමය ගැන නැත්නම් තියුරු පිළිච්ච විදිය ගැන. ඉතින් ඒක බොහොම ඉහළින් පිළිඅරගෙන ඒක හදාගෙන සමාවෙන්න කියලා ඒක හදාගත්තා කියලා. ඒ වගේ තමන්ගේ තරාතිරම් බලන්න නැතුව අනුන්ගේ තරාතිරම් බලන්නෙත් නැතුව හරිදේ කියලා නම් ඒ හරිදේට හරිදේ අරගෙන පිළිපැදීම තමයි සුවච බව. එතකොට ඒකට ඒක ඒ හොඳ පැත්තට යොමු වීම කියන එක තමයි තේරුම් ගන්න කියන කියලා හිතනවා ලොස්නක් කරනවා ගන්න. හොඳයි. එහෙනම් මම හිතනවා මම කර්ණිමෙත් සුත්‍ර සම්බන්ධ කරලා ඒ උපදේශත් ඒ උත්තරේ තමයි ගලපෙන්නේ නේද? හොඳයි. අපි එහෙනම් ඊගාව එකට යමු කියන ඊගාව මේ නාථ කරන ධර්මයේ තමයි බලන්න ඊගාව නාථ කරන ධර්මයේ හැටියට සත්‍යකයෙන් වාංශය අපිට දේශනා කරලා තියෙන්නේ සග්බ්‍රහ්මචාරින් කෙරෙහි උපකාරි බව කියන එක. පොනිච පලම් වික්‍රේ වික්කු යානි තානි සග්බ්‍රහ්මචාරින් උච්චාවචානි කිංකරණ්‍යානි තත්ත දක්කෝ හෝති අනුලසෝ කියලා. සග්බ්‍රහ්මචාරි කියලා කියන්නේ තමන් එක්ක එකට බ්‍රහ්මචර්යාවේ හැසිරෙන පිරිසකට. තමන් එක්ක එකට බ්‍රහ්මචර්යාවේ හැසිරෙන පිරිසට සග්බ්‍රහ්මචාරි. ඒ මේ අපිද කියන එකත් අපිට මතක් කරගන්න. මෙන්න මේ පිරිස දිහා හොඳට බලනවා කියන කාරණාව. අනේ මම මේ පිරිසට මොන විදිහටද උදව් කරන්නේ? මොන විදිහටද උපකාර වෙන්නේ කියලා හැම වෙලාවෙම කිසියම් ක්‍රමයක් ඇතුව සලස්මක් ඇතුව අනවශ්‍යව නිතර විමසන ගතියකින් යුක්තයි ඒ පුද්ගලයා. එතකොට ඒ තමන්ගේ දේ විතරක් කරගෙන නිහඬව ඉන්නේ නැතුව අනිත් අය ගැනත් හිතන ගතියක් තියෙනවා. අනිත් අයට උපකාර වෙන්න උත්සාහවත් වෙන එක ඒ බොහොම වටිනා නාටකන ධර්මයක් ඇතුළත තමයි ඔතන ප්‍රමාණික තේරුම් කරලා තියෙන්නේ. මෙතනදි මේ ද්‍රව්‍ය කාරණා ගැන නෙවෙයි මේ ඔක්කොම කියන්නේ ಗುಣ තමන්ට දුකක් ධම්නසක් කරදරයක් වෙනකොට ඒ ගුණය විසින් තමන්ට පිළිතුරු උපකාර කරනවා. ඒ වගේම ඒ සම්පූර්ණකේ උදව් කරන්නේ තමන් ළඟ තියෙන ඒ ගුණේ නිසායි. මෙන්න මේ අස්තලින් කිව්වා ඔය සත් බ්‍රහ්මචාරින් උදව් කරනවා ඔය ගුණේ නිසා. අපි බොහෝ විට කල්පනා කරනවා මේ කෙනෙක් උදව් කරලා කියලා කියනකොට ඒ පුද්ගල භාවයෙන් මෙයා උදව් කරනවා මෙයා හොඳයි කියලා දිවසෙන්. නමුත් එතන ඇත්තටම මේ කාර්යය කෙරලා තියෙන්නේ මෙන්න මේ නාට කරන ධර්මයේ නිසායි. ඒ ධර්මයේ ස්වභාවය තමයි ඒ ඉදිරිපත් වෙලා ඒ උදව් කරන ගතිය. ඉතින් මේ තුන්දී පුද්ගල ස්වරූපයෙන් නෙවෙයි ධර්ම ස්වරූපයෙන් ගත්තොත් අපිට මේක පැහැදිලි කරගන්න ලේසි. කිසියම් කෙනෙකුට හොඳ සත්බ්‍රහ්මචාරී ගුණයක් තියෙනවා වෙන්න පුළුවන්. එසේ නමුත් අර සුවච භවයේ කිසියම් අඩුවක් තියෙනවා වෙන්න පුළුවන්. පාතිමෝක්ෂ සම්වසීලයේ අඩුවක් තියෙනවා වෙන්නත් පුළුවන්. නමුත් සත්බ්‍රහ්මචාරී ගුණයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ පුද්ගල හැටියට කෙසේදත් මේ එකිනෙක ලක්ෂණ හැටියට බැලුවොත් ඒක වටිනාකින් දෙත් අපිට ධර්මයේ යම් යම් තැන්වල මතක් කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි පොඩ්ඩක් කතා කරමු මේ සත්බ්‍රහ්මචාරී ගුණය. එහෙම නැත්නම් පස්වෙනි නාටකන ධර්මයේ පිළිබඳවත් කිසියම් ආකාරයකට ඉතින් කවුද කල්යන මිත්‍යෙක් කම දෙවි ජීවත් වෙන්නේ. හොඳයි මම කුමුදු මහත්මිය යොමු වෙන්න. නිලන්ති මහත්මිය ඔබට මේ කැමති දෙයක් තියෙනවා. සර්වන් සර්ණයි කියලා දෙන්නත් මට අවබෝධ වෙන විදිහට මහත්මයා මම හිතන්නේ අපිට නිරන කරාම නිරන්තරම කරා පමුණන මේ හොඳ ගුණ වලින් එක්ක මේ පිරිසක් තියෙනවා. ඒකට අපි එක්කම යන්න දෙන්න දෙන්න කියලා කියතකම මම හිතන්නේ සත්‍යත්ව චර්ය වෙනගෙන මේ පිරිසක් එක්ක පිරිසක් දිහා බැලීම මම හිතන්නේ ඒකම ඉලක්ක කරගෙන යන පිරිසක් ඒ උදේ කියන විදිහට නමක් නේද සමහර අය මේක අනිත් පැත්තට යන අයන්න අපිත් එක්ක ඉන්න පිරිසක් එක්ක වෞතරිත අපි ඒක තෝරගෙන ඒ අනුශාසනත් එක්ක මේ පිටසක් එක්කම යන කටයුත්ත තමයි මමත් කරන්නේ. ඒක මම වෙන කරාමේ වෙන පිටසක් විදිහට තමයි මම දකින්නේ ඒක. ඒ වගේ අපිට ලැබීම ලැබිලා තියෙනවා නම් හිතනවා මේ අපේ සියලු කල්යාණ මිත්‍රයෙක් එක්ක පිටේ මේ අලුත් මාතෘකාවක් ජයන්ත මාත්‍රණය කරන සේවයක් එක්ක ඒක ඇදගෙන ඒකට මම හිතනවා ඒ පිටසක් ගන්නවා අපි යනවා කියලා. ඒක උත්තරයක් නම් දැන්නේ නැහැ. ඒක තමයි මට අවබෝධ වෙන්නේ වෙන කරාම යන පිටසක් ඉතින් බලන විදිය තමයි සක්‍රීය කාරේ ගුණය කියලා මම දැක්කේ. සරසන්නේ. සරසන්නේ නැත්නම් මගේ බොහොම පිං. හොඳයි. මම ඉතින් ගෞරවයෙන් එහෙමනම් චිත්‍රා මහත්මියට වෙන්නම් ඔබතුමීට යමක් කියන්න පුළුවන් මේ සබ්බ්‍රහ්මචාරී ගුණය ගැන මම කිසියම් මූලික පැහැදිලිමක් කළා. ඒක ඔබතුමීට යමක් එකතු කරන්න තියෙනවාද? බ්‍රහ්මචාරී විරුද්ධයක් වෙන එක තේරුම් ගත්තොත් මම හිතන්නේ අපිට පහසු වෙයි කියලා. සබ්බ්‍රහ්මචාරී ගුණය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න මම එතන හොඳම පුද්ගලයා අපේ ජයන්ත මහත්මයා කියලා එක ගැන පැහැදිලි කරන්න. නමුත් බ්‍රහ්මචාරී විරුද්ධයක් දෙවෙනි කියන්නේ ඇත්තටම ජීවිතයක් දෙනවට වැඩිය ටිකක් වෙනස් කෙනෙක් කියන එක. සත්‍යඥාචාරී කෙනකින් ඊටත් කියන පැත්තේ ගුණම ඊටත් වැඩිය ටිකක් ඉහළින් කියන එක තමයි මම දැන් තේරුම් ගන්නට අරගෙන තියෙන්නේ. සත්‍යඥාචාරී ජීවිතයක් දෙනවා කියන කෙනෙක් ඇත්තටම ගෘහ ජීවිතයෙන් අයින් වුණා. මොකද අපි අර සිල් සමාදන් වෙනකොට කියනවනේ අබ්‍රහ්මචාරී ජීවිතයක් අද ජීවනවා කියලා. නෑ, කොහොමද අපි කියන්නේ? පාලි දන්නවනේ දැනුම ටිකක් අය ජීවජයන්ත මහත්තයා කොහොමද අපි ඒක කියන්නේ? බ්‍රහ්මචාරී ඒකට කියනවා බ්‍රහ්මචාරියා වේරමණී කියලා නේද? ඒ අපි එක දවසකටනේ අපි ඒක කියන්නේ මේ බ්‍රහ්මචාරියාව අතු ජීවත් වෙන කියලා. නමුත් බ්‍රහ්මචාරී කියනකොට ඒ දුන්නේ තමන්ගේ ජීවිතය තුළ පවත්වන කෙනෙක් වෙන්න ඕනේ කියන එක තමයි සත් බ්‍රහ්මචාරී කියන එකෙන් දැනට තේරුම් ගන්න තියෙන්නේ. දැන් තමයි පුළුවන් ඒකදී අපි එකතු කරන්න ඒකට තේරුම් ගන්න. ඔව්, ජයග්‍රහණයක් වුණායි බොහොම පිංචි සමාධිය. ඒ ඉතින්දී කියන භක්මචාරී කියන දේ සබ්‍රමචාරී කියන දේ පැහැදිලි සම්බන්ධය තියෙනවා කියලා චිත්‍රමණ ඔබට පෙන්වන්න කළ දුන්නා. ඒ මේ භක්මචාරියාවේ හැසිරෙනවා කියන කාරණාවත් මේ මෙතෙන්දි මේ සබ්‍රමචාරී කියන දේ ඒ සම්බන්ධතාවය තව ටිකක් පැහැදිලි වෙන විදිහට ගැන තමයි අපි කියන්නේ. දැන් මේ සබ්‍රමචාරී පැත්තෙන් අර මම ඉස්සර කියන මට ඉස්මතුනේ අර එකට හැසිරෙන පිටක භක්මචර්යාවේ හැසිරෙන පිටසක්, ඒ කියන්නේ සත්‍යගත ධර්මයේ අවබෝධ කරගෙන සඳහා ගමන් කරන පිටසක් කියන කාරණාව. එතකොට ඒ පිටස දිහා රමෙමෙමේ නාථකන ධර්මය ගැන මම කියන්නේ. නාථකන ධර්මය කියන්නේ සත්භක්මචාරින් කෙරෙහි උපකාරී බව. ඒ සත්භක්මචාරින් කියන්නේ කොහොමද කියලා දැනගෙන ඒ ඇයට උපකාරී වීම කියන කාරණාව තමයි නාථකන ධර්මය. හරිද? ඒ නාථකන ධර්මය ගැන කොහොමද අපි මේ සත්බ්‍රහ්මචාරින් කියන වචනෙත් එක්ක තේරුම් ගන්නේ? ජයන්ත මහත්මයා, මේ අපි චින්තක මහත්මයා දැන් සම්බන්ධව තුමා මම දැක්ක පණිඩයක් දාගෙන මොකද්ද කතා කරන සූත්‍රය කියලා. අපි සූත්‍රයක් ඇතුළතම ගත්තේ නැහැ. අපි අද අපි කතා කරන්නේ කිසියම් ධර්මතාවයක් අරගෙන, ඒ ධර්මතාවේ තමයි දුක්ඛම් භික්ඛවේ අනාථා විහෙරති කියලා. මේ අනාථ පුද්ගලයා මේ දුකසේ වාසය කරනවා, මේ ලෝකේ ඉන්න සියලු දෙනා අනාථ පුද්ගලයන් කියලා. ඉතින් අනාථ පුද්ගලයන් වන්ට යන්ත පිළිසරණ වෙන ධර්මතා 10ක් ගැන කතාකෙන් වාසි දේශනා කළා. ඒවට නාථකම ධර්ම කියලා කියනවා. ඉතින් මේ නාථකම ධර්මයේ අපි එකින් කෙටි මතක් කරගන්න පමණයි කාල වේලාව සලකබල්ලා. අපි දැන් පස්වෙනි තැන ඉන්නේ සබ්බක්මචාරින් කෙරෙහි උපකාරී බව කියන එක. දැන් තමයි අපි අවුතු වදිනවා. සර්වන් ඇත්තටම මේ අපි බුදුරජාණන්ගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගත්තාම අර අපි කිව්වේ ආරම්භයක් සිදු නැදත් සිදු අගත් සිදු කියන පරිෝසాన කල්යනා සාස්තං සබ්දං කියන කේවල පරිපුන්නං එතන කියන බ්‍රහ්මචර්යයන් කියන මේ බ්‍රහ්මචර්යය තමයි බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ බ්‍රහ්මචර්යය කියලා කියන්නේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන එක තමයි මේ භ්‍රමචර්ය වඩනවා කියන කියන්නේ තේරුම. මොකද දැන් අපි දන්නවා යම් කිසි යෝගියෙක් රහත් වේදපත් අවස්ථාවේදී කියලා කියන්නේ කතං කර්මීය නාපරං එක්කත්තායදී කියනකොට කියනවා මේ සීනා ජාති කියලා කියන ජාති ශේවුණා ඌසිතම් භ්‍රමචර්යය. භ්‍රමචර්ය නිමා වුණා. එහෙනම් භ්‍රමචර්යයෙන් අත්තර කියන්නේ වඩන්න තියනනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ වඩන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ඉවරයි කියන එක තමයි බුද්ධිසම් බ්‍රහ්මචර්යයන් කියලා කියන්නේ. එතකොට මෙතන මේ බ්‍රහ්මචර්ය කියන තැනදී අපිට ගන්න වෙන්නේ ඒ අර්ථය තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ මෙතන ඉන්නව පිළිසක් නැහැ. මතකයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලවල හිටියා ඒ ආරණ්‍ය සේනාසනවල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන භික්ෂුන් වහන්සේ. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා පිළිබඳව තමයි ඒ අයගේ කුදු මහත් මොන හරි කටයුතු තියනවා නම් ඒ කියන්නේ එකිනෙකාට උපකාර කරගන්නේ මෙතන ඉවස්තරවට මම තේරුම් ගන්න ඉන්නේ. දැන් ඒක උදාහරණයක් විදිහට ගත්තම නිශ්ශබ්දතාවය ආරක්ෂා කර ගැනීම තමයි අනිත්‍යයේ භ්‍රමචර්යාවට කරන ලොකම පිළිසරණ වෙනවා. මොකද ඒගොල්ලන්ට බණ භාවනා කරගන්න ඒ අවශ්‍ය දේව කටයුතු කරගන්න නිහඬතාවය ආරක්ෂා කරන්න බාධා වෙනවා. ශබ්ද වලින් බාධා කරනවා. ඒ වගේම සමාජික කටයුතු වලින් හරස් වෙනවා. දැන් කෙනෙක් සක්මන් භාවනාව කරනවා ඒක ඉස්සරහින් යන්නේ නැහැ. ඒක දැක්කලා ඒවට ඉද ප්‍රස්තාව සලසලා දෙනවා. ඒ වගේම යම් කිසි දයක් අස්පස් කරන්න තියෙනවා නම් තව කෙනෙක් වෙනකන් ඉන්නේ පාරක් කරාම මොකද කරන්නේ? දැක් වෙట్లా දිනවා ඒ ඉක්මන්ට අලම් දානවා අනිත්‍යයට කරදර වෙන හින්දා ඒ වගේ කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන අනිත්‍යයටත් උදව් කරගෙන ඒ වගේ මෙතන දෙනවා මේ අලම් සංවිධාතුන් කියලා. අලම් සංවිධාතුන් කියනකොට මේ සංවිධානය කිරීමට සුදුසු යම් යම් දේවල් සංවිධානය කරනවා. අනිත්‍යයට අපි සංවිධානය කරනවා කියන තැනම කියන්නේ යම් කෙනෙකුට පහසුවක් වෙන්න යම් කෙනෙකුට බණ භාවනා කරගන්න ඒ වගේ දේවල් වලදී අපි මේ සංවිධාන කටයුතු කරන්නේ. ඒකට ඒ වගේ දේවල් කරනවා. ඉතින් මේ වගේ අනිත්‍යයට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ජීවු කරගන්න වඩා ගන්න අතිහිත දෙන එක තමයි මෙතන මේ සබ්‍රහ්මචාරීන්ට උදව් කරනවා කියලා කියන්නේ කියන එක තමයි තේරුම් ගන්න තියෙනවා. සමහරවිට තේරුම් ගන්න. හොඳයි. තේරුම් ගන්නයි. අපි හයින් ධර්මය ගැන කියමු. මම කෙටි පැහැදිලි කිමක් කළා හසංග මහත්මයාට කියෙන්නම්. මම මේ එක එක නා තෝරා ගන්නකොට මම උත්සාහ කරනවා මේ ඒකට ගැළපෙන අය තෝරගන්න පොඩක් බලමු. දැන් හසංග මහත්මයා මම හිතන්නේ සමාජයට සම්බන්ධ වෙන පාසලක දන්න ඉන්නේ මේ කාරණා. මම හිතන්නේ පොඩක් බලමු. හොඳයි. සිමුති වාගේ මෙලා ඉන්නවද? එදින පොඩි පණිවිඩය. එහෙනම් හසංග මහත්මයා නොචියොත් ඔබතුමීට වෙනවා. හොඳයි. ධම්මකාමෝ හෝති පිය සමුදාහරෝ සිපිය සමුදාහරෝ අභිධම්මේ අභිවිනේ උලාර පාමච්චෝ සද්මේ හයෙන් ඥාතක ධර්මයේ කියන්නේ මේ සද්ධර්මයට ගොඩක් කැමති කියලා. සද්ධර්මයට ගොඩක් කැමති. ඒ කියන්නේ ඒ වගේම අභිධර්මයේ අභිවිනේ ඉගෙන ගන්න හරි කැමති. ඒ වචන තුළින් හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ වචන වල අර්ථය හොයන්න හිතෙනවා. අර්ථය හිතින් හිතලා මේ ඒවා පුරුදු කරන්න විශේෂ උමනාවක් ඇති වෙනවා. එහෙම කරනකොට හිත සතුට වෙනවා. අභිධර්මයේ වැනි ධර්මයක් ඉගෙනගෙනකොට අපි විනය ඉගෙන ගන්නකොට මේ කියන්නේ අර නිදි කියලා වෙන ප්‍රත්‍යක් නැහැ. මොනවද කවට මතකම ඔබ තේරෙන්නේ නැහැ කියලා හංගින ගතියක් නැහැ. ප්‍රමුදිත බවක් තියෙනවා. එකෙන් හොඳ සතුටක් තියෙනවා. මෙන්න මේ වගේ ධම්ම කාමෝ හෝති ධර්මයට කැමති බවක් තියෙනවා නම් ඒ අභිධර්මයේ අභිවිනේ ඒ උලාර පාමොච්චෝ මහත් වූ සතුටකින් යුක්ත බවක් ඉතේ තියෙනවා නම් අනේ ඒකද ජීවිතයකට තියෙන නාත කරන ධර්මයක් කියලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අනේ ඒක නපුදුබදව අසංග මාත්‍යා ඔබතුමාට වෙන්නද ඒ සුගතේ සම්මාන නිතියක් පිටක වැඩුණේ ඉතින් ඒක නිසා මම ඔලුවට ආන්නේ ඒ චිත්‍රම් මතක් කරනම් මේ ඔබතුමා ඒ ප්‍රශ්නෙට සමා වෙන මේ දා ඉස්සර ගෙන අමාරු පොඩක් හිතලා මේ අරකෙදී කලින් ඒ සූත්‍රයේ කියන විදිහට එතන සඳහන් වෙනවා පුද්ගල හතර දෙනෙක් ගැන එක පුද්ගලෙක් ඉන්නවා තමන්ට උදව් කරගන්නෙත් නැහැ අනුන්ට උදව් කරගන්නෙත් නැහැ. ඒතර මේ පුද්ගලයාට මේ සුසාන භූමියක අසුචි කවරුණු දෙවිලිය මේ විචාරලකට බුදුහාමුදුරුවෝ කරන කිසිම වැඩක් නැහැ කියලා. ඊට පස්සේ දෙවනි බුද්ධිය ගැන සඳහන් වෙනවා තමන්ට උදව් කරගන්න නැහැ අනුන්ට උදව් කරගන්න. ඒකට අර පළවෙනි බුද්ධියට කියන්නේ මේ දෙවනි බුද්ධිය උසස්. හැබැයි මෙතන මේ තුන්වෙනි බුද්ධිය ගැන කියනවා අනුන්ට උදව් කරන්නේ නැහැ තමන්ට උදව් කරගන්නවා. ඒකකොට ඒ බුද්ධියලේ අර තමන්ට උදව් නොකර අනුන්ට උදව් කරන බුද්ධියට තමයි උසස් කියලා කෙනෙක් සඳහන් වෙන්නේ. ඒ ඉතින් ඒක තියෙනවා තමන්ටත් උදව් කරගෙන අනුන්ටත් උදව් කරගන්න. ඒතර මට කියන එළුවට ආව දැන් ඒකේදී හදන්නකොට තමන්ගේ වැඩක් නොකර ඒක අතපුරින් අනිත් අය වෙනින් කරන අය උතුම්. මොකද ඒ සූත්‍රයේ සඳහන් වෙන විදිහට එළුවට ගියේ ඒ තමයි. අත්‍තර මම මේ සූත්‍රය කියවන්න හම්බුනේ නැහැ. මම අහපු දෙයක් කියන්නේ. ඒතර ඒකේ දුරට ගියේ තේනම මම තමන් නිවන් දකිනවා කියනම පරමාර්ථයෙන් යනවා නම් තමන් ඒ ටාගට් එක වෙන කිසියම් දෙයක් ඉන්නා වෙනස් වෙනවා නම් උදව් කරන්න හරි මොන දෙයක් හරි ඉන්නා ඒක තමන්ගේ වැඩේ නොකර අනුන්ට උදව් කරනවා කියන එක ඒ වැඩිය උතුම් තමයි තමන්ගේ වැඩේ ඉස්සෙල්ල කරගන්න එක. හැබැයි ඊට වැඩිය ගොඩක් උතුම් තමන්ගේ වැඩේ කරගෙන අනුන්ට උදව් කරන එක. ඒක තමයි අර මට ඔලුවට ආවේ මඩට එල්ලින්න මිනිස්සුෙක් තව මිනිස්සුෙක් උදව් කරනවා කියන එක ඇත්තටම තත්ති නෑ. මේ මිනිස්සු කොහොම හරි කරලා ගොඩ ගිහියොත් තමයි අනිත් මිනිස්සුන්ට උදව් කරන්න මේ හැකියාවක් එන්නේ. ඉතින් ඒක එතකොට තමන් යම් කිසි තත්යකට ගමන් කළා එතනින් උදව් කරන සෑහෙන ප්‍රේස්ක වෙනවා වගේ තමයි තමන් ඒ දේ නොකර තමන් නොදන්න දෙයක් ගැන උදව් කරනවා නම් ඒක නිකන් ධර්මයේදී විතර සායික නැහැ කියලා හිතනවා. ඒකෙන් තමයි කියලා තමයි අපෙන් මාතෙවන කොච්චර කොච්චර මේ හොඳයිද අපි කල්යන මිත්‍රයෝ අපිට මම ඉස්සරහට එළම මේ මතක් කරන දේවල් දැන් මෙතන ඉන්න අපි අලුතෙන් අද එකතු වෙච්ච කල්යන මිත්‍රිකුත් ඉන්නවා ජම්පිටා ස්කයිප් එකෙන් මේ බලන්න අපි මෙතන දැන් අද ආමුදුකනේ නැතුණාට මේ කල්යන මිත්‍රිකුත් කියන දේවල් කොච්චර වැදගත්ද කියලා මම එහෙම කියන්නේ මොකද දැන් ඉස්සෙල්ලාද සබ්බත්ම චර්ය ගැන කියනකොට මගේ හිතේ ඉතින් කිසියම් ප්‍රමුදිත භාවයක් එහෙම නැත්නම් සතුටක් එහෙම තියෙනවා ඉතින් මොකද මේ සබ්බ්‍රාහ්මචාරි ගුණේ අපි කිසියම් මාතෘකා විදිහට වඩනවා කියන හැඟීමෙන් එහෙම ඉන්නකොට මේ හසංග මාත්‍ය අරක දැන් ඔක පැහැදිලිම් කරනකොට මට හිතෙනවා ඔච්චර කිව්වට පොඩ්ඩක් තමයි හිතන්න ඕනේ දේවල් කියන කාරණාව ඉතින් මම ඔය කිව්ව හතරෙන් කොයි පැත්තටද මම වැටෙන්නේ කියලා මම එනවා තම මම කියන මම ගැන හිතන්නේ කොයි කට්ටිය මොකද ඔය කට්ටිය ගැන හිතන්නේ තම හිතන්න ඕනේ ඔය හතරෙන් එනවා මම තම කොතෙන්ද කෙනා කොතෙන්ද යොමු වෙන්නේ ඉතින් එහාට කියන්නේ කොහොමද කියන එක ඉතින් අසංග මාර්ගය බොහොම තේන හොඳයි ශ්‍රීමති මාර්ගය ඔබතුමී කියන්නේ නම් මම එහෙනම් අහපු කාරණාව සම්බන්ධයෙන් මේ මොකද්ද ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනේ උලාර පාමච්චෝ කියන කාරණාව ගැන චිත්තකසේ ශ්‍රීමති මහත්මිය කියන්න. පෙරවන් කරනයි ඇත්තටම ධම්මකාමයේ කියලා කියවම ධර්මයේ තියෙන කැනැස්ස කියන අදහසක් තියෙන්නේ. ඒකත් ධර්මයේ කියලා කියවම අපගේ සම්බුද්ධ ශාසනය කියලා කියවම පරියප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය වශයෙන් බෙදෙනවා. එතකොට පරියාප්ති වශයෙන් අපි ප්‍රතිපදිතේ විනෝචිතකේ අභිධර්ම පිටකේ වශයෙන් මේ අපේ ධර්මය සියවස් 10 ධර්මස්කන්ධයන් පවතිනවා. එතකොට මේ ධර්මස්කන්ධයන් අහලා අපි ධම්මාන්තයට පිටබවටපත් වෙලා අපේ නිර්වාණ ගමන ලක්ෂා යන එක අපේ ප්‍රතිපත්ති වශයෙන් සැලකෙනවා. එතකොට මේ යන ගමනට අපිට ධර්මයේ පිළිබඳ ප්‍රේමයත් ධර්මයේ පිළිබඳ විනෝදය ඒක ඉතාම වැදගත් සාධක බව පේනවා. දැන් අර මේක ඉස්සෙල්ලා මේ දැන් තත්ත්වය ප්‍රකාශ කරලා වගේ දැන් ධර්ම කාම හේතු කියන කෙනා දැන් සත්‍යක කල්යන මිත්‍යෙන් ධර්මය අහලා සතරක ධර්මයේ අපේ කල්යන මිත්‍යෙන් අහලා අපි ඒවා අහනවා. එතකොට ඒක සුත්තා කියලා කියන්නේ ඒ ධර්මයේ සිත්තේ දරාගෙන ඉන්නවා දසා ඊළඟට වචකා පරිසුත්තා අපි ඒවා වචනයෙන් ඒවා පුරුදු කරනවා තව තවත් දුරට ප්‍රගුණ කරනවා ඊළඟට මනසින් ඒවා අරමුණ කර කර ඒවායේ අර්ථ විග්‍රහ කර කර බලනවා ඒ විදිහට ගිහිල්ලා දෘෂ්ටිය ඍජු කර ගන්නා ආකාරයට තමයි අපි ධර්මයෙන් ප්‍රයෝජන ගත යුත්තේ. එතකොට ඒ ආකාරයට ගෙන ගන්නකොට අපිට ධර්මයේ පිළිබඳ අවබෝධයක් වෙනවා. සුත්තරින් අභිධර්ම ආදී වශයෙන් ධර්මයේ පිළිබඳ ඒ විදිහට ධර්මයේ ඉගෙන ගන්න තුරුට තමා සෝතාපට්ටි ආදී මාර්ගඵල දක්වා යන මාර්ගයටපත් වෙනවා. එතකොට අපි දන්නවා අසුත්තවත් අසුත්තවත් කියන බහුසුත කියලා කතා කරා. එතකොට අසුත්තවත් කෙනෙක් අසුත්තවත් සුත්තන් කෙනෙක් කියනකොට අපි අහලා තියෙනවා එයා අරියානං අදස්සාවි අරිය ධම්මේ අපරිද අරිය ධම්මේ අවිනීත සත්‍රිසානං අදස්සාවි සත්‍රිත ධම්මේ අපරිද සත්‍රිත ධම්මේ අවිනීත. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා ගැන දන්නේ දැකලා මෙයා ගැන මොහොතේලා ආර්ය ධර්මයේ දක්ෂ නැහැ අපරිද කියන්නේ අරිය ධම්මේ අවිනීත අරිය ධම්මේ හැසිරෙන්නේ ආර්ය ධර්මයේ හැසිරෙන්නේ. ඒ වගේම සත්‍රිසයන් ගැන දන්නේ නැහැ සත්‍යක ධර්මයේ පිළිබඳ දක්ෂ නැහැ සත්‍යක ධර්මයේ හැසිරෙන්නේ. ඒකවල ධර්මයේ ගැන නොදන්න කෙනෙක් ධර්මයට පිටුපාන කෙනෙකුට ඒ වගේ ලොකු අවාසිදායක සත්‍යයක් කියනවා. ඒ විදිහට ධර්මයේ දන්න කෙනා තමයි මේ ශාසනයට ඇතුළු වෙලා ධර්මයේ දැකලා ධර්මයේ පිළිගන්න දක්ෂ වෙලා ධර්මයේ හැසිරලා ධර්ම මාර්ගයේ ගිහිලා මාර්ගඵල නිවන් දක්වා යාගන්නේ. එම නිසා ධර්මයේ තියෙන කැනැත්ත ධර්මයේ තියෙන කැනැත්ත ඉතාම වැදගත් දෙයක්. ඒ සඳහා සත්‍යාගතයන් වහන්සේ පිළිගන්න තියෙන ශ්‍රද්ධාවත් බොහොම වැදගත් වෙන බවයි මගේ අදහස. මෙතරම් කරමු. සාදු තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. අපි ඊළඟ නාථ ධර්මයට යොමු වෙමු. ඊගා නාථ ධර්මයේ හිතේ තියෙන ඇත්තම ආරද්ධ විරිය කියන කාරණාව පොනිසපරම් බික්කුවේ බික්කු ආරද්ධ විරියදී අක්ෂලානන් ධම්මානම් පහනාය කුසලානන් ධම්මානම් උපසම්පදාය සාමාවා දල්ල පලක්කමෝ අනික්කිට දූරෝ කුසලේසු ධම්මේසු කියලා තියෙනවා. ඒ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස අරඹු වැඩ ඇතුව දැඩි වීර්යයක් ඇතුව කටයුතු කරන බවක් තියෙනවා නම් නොපුස්වස්නා වීරෙන් ඉන්නනම් හැම විටම ඒ සඳහා උත්සාහවත් වෙන ගතියක් තියෙනවා නම් ඒකට කියනවා ආරද්ධ විරිය කියලා. එසේ ආරද්ධ විරියෙන් වාසය කරන එකයි හත්තන නාථකන ධර්මයේ. ඉතින් හැම කාරණාවකටම තිබිය යුතුම මේ ගුණය ගැන මම හිතනවා කල්යම විචුචය හොඳටම දන්නවා. ඒකම තමයි මට නම් අද වැඩි වෙමින් පවතින්නේ. තියෙනවා නැති වෙනවා හොදොද මඩේ දානවා කියලා ළම ජීවම්දු කියන්නේ. හොදොද මඩේ දානවා වගේ මේ වගේ දේවල් තමයි. ඒ වගේ මේ එක තමයි මේ කියන්නේ මට. ඉතින් මේ කාරණාව ගැන මම කැමතියි අසංක මහත්මයාට කියන විලා කිසියම් අදහසක් ඉස්මතු කරගන්න. සමහරවිට ඔබතුමාට වෙන ශ්‍රී ලංකාවේ සුදර්ශන සම්බන්ධයෙන් කතා කරන්න. හොඳයි. අපේ ගමනාගමනයට ඉදිරිසන සුදින්ද කතා කරන්න දෙලොක් මහත්මයා ඔබතුමා අපිට කලින් මේ වීර ගැන බොහෝ කාරණා මතු කළා. ඔබතුමාට එහෙම නම් මම ආරබ්ධ විදිය. මොකක්ද මේ ආරබ්ධ විදිය කියන්නේ? තිරුවන් සරණයි අපට මහත්මයා. ඔව් මම හිතන්නේ බොහෝ කරුණු දැන් සාකච්ඡා වුණා කියලා තමයි හිතන්නේ කරුණු රාශියක්. ඉතින් අර මම හිතන්නේ පස්සේ තමයි ටිකක් කුඩා ගන්න ඉස්සෙල්ලා ලොල්ලෙ තේන්නේ නැහැ. ඉස්සෙල්ලා සමහරවල් ඇති. මම හිතුවා මෙතන මම සමහර ඒවා එන්න පස්සේ සමහරවල් ඇති. නේ. දැන් අර බහුසුතභාවය ගැන කතා කරද්දී දැන් අපිට මේ ඒවයි ඔබතුගේ පර්තනාවට දැන් අපේ ජන්තනාක් නැතිව වගේ මම හිතන්නේ ඉතලදී තවත් වැඩගත් දෙයක් තමයි අර මේ කිසෝස් අපි අවස්ථාවලදී ඒ අවස්ථාවේ කරන්න ඕන දේ ගැන කියන දැනීම වැඩගත් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපි සම්දානේ ඒ වගේ දේවල් නැත් කියලා ආලසංශ ඒවා කිරීමේ වැඩගත් කම් ඒ පැත්ත ඉතින් අන්නේ වගේ මේ පැත්තෙන් ඊළඟට මේ ඒක අවස්ථාවේදී ඒ කියන වැඩගත්කම ගැන අවබෝධයක් තියෙන එක ඉතා ප්‍රයෝජනවත් වෙනවා මේ මාර්ගය යනකොට කියලා තමයි ඒක කරන්න හිතලා ආරම්භ කිරිය කියලා එක වස්නේ ගැන නම් හරියටම දැන් මම මේ විරිය කියලා කොටස් ඇත්තටම මේ දැන් විදපැති වලින් එකක් තමයි දැන් අපි මේ අපි දැන් සම්මා වායාම කියන එක ගැනදී අපි හතරක් ගැන කතා කරනවා. උපන් කුසල ප්‍රතිපදා ගැනීම, උපන් කුසල වැඩි දියුණු කිරීම, ඒ වගේම තමයි උපන් අකුසල නැති කරනවා, නූතන අකුසල නූතදා ගැනීම. ඒක මෙතනදී දැන් මේක මට හිතෙන්නේ දැන් මේ මෙතනදී අවශ්‍ය කරන විරේ බොහෝ වෙලාවට සම්බන්ධ වෙලා තියෙන්නේ දැන් අපි දැන් සම්මා වායාම ඒක සතියට සම්බන්ධ කරලා තියෙනවා. අර සංකල්පයේ පසුව සාන වශයෙන් වෙන ඒ කියන්නේ සිත මූලික කරගෙනම සිත පිරිසිදු කර ගැනීම තමයි ගොඩක් මූලික වෙච්ච දේරයි වගේ නිකන් මේ දෙය. එතකොට ඒකට එතනදී ඒක සෑහෙන සම්බන්ධ වෙන්නේ දැන් අර ප්‍රත්‍යස්ථානයේ වඩන සත්‍ය කෙනෙකුට. ඒ කියන්නේ ඊට අමතරව දැන් අපිට අර ඊට ඒකටම සම්බන්ධ වෙච්ච ඊට වැඩිය කුමින් වශයෙන් කියන ඕන පිළියෙ තියෙනවා මේ මේක පටන් ගන්න කෙලවර කරන්න ඕන කියලා හැදියා. ඒක නිසා අර මේ දෙරිය ඔය දැන් ඒක ටික ආසක් තියෙන වස්නේත් එක්ක මහත්මයි සම්බන්ධයක්. ඒ කියන්නේ එතන දින මම හිතන්නේ අවධාරණය වෙන කාරණයක් තමයි මේ ප්‍රතිකට පවත්වගෙන යන්න පුළුවන් ගිරිය කියන්නේ. අන්න ඒක වැදගත් වෙනවා. ප්‍රතිකට පවත්වාගෙන යන්න පුළුවන් ගිරිය. සාහෙන එක දිගටම. ඉතින් එතන ඒකෙන් අර අපේ මේ ජාන්තික ආකාරයක මම අපලවට පංගහට බහින එක නැති වෙනවා. නම් ඒක එහෙමත් හිතන්න හොඳ නැහැ කියලා හිතනවා. මොකද මේ ප්‍රතිපදාව බලන්න පුළුවන් කුණු වශයෙන් එක පොඩි රාමුවකින් උදාහරණයක් වශයෙන් අනතිසනනේ කුලිය බලන්න ඕන අපේ ජීවිතේ කොහොමද මේක බලපෑන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපිට මත අදරයට දැන් ගහලා කරන්න දෙරෙන් ලම හරි කියලා දැන් උතනදී ඒක ඇත්තටම කියන්න පුළුවන් සමාජයට මත ඒකම තමයි ඒකම විරේ නැතිවීමක් එහෙම නැත්නම් විරේ අදයක් කියලා නමුත් අනිත් ඒක එකපැත්තක් අනිත් කෙනා සුළු වශයෙන් හිතනකොට හිතන්නේ නම් මම මේ ජීවිතයේ වශයෙන් කොච්චර වෙනස් වුණක් කියලා තියෙනවද කියලා මේ මාර්ගය යන නිසා ඒක අර එක සංසිද්ධියකටම විතරක් අදාළ නොකරගෙන සම්පූර්ණ මේක ජීවිතයේ වශයෙන් කොච්චර ඉදිරියට ඇවිල්ලා තියෙනවද කියලා. මොකද අර සමහර දලාවට එක පැත්තක යනකොට ඒක අර හරියන්නේ නැහැ. ඊට පස්සේ අනිත් පැත්තට දානවා. ඒ වගේ ඉතින් අර ඒක එක්ක ලැබගත්තේ ඉස්සෙල්ලා ඒ වගේම තමයි කොතරතරට ඉදිරියට ගිහින් යන අපි යනවද කියන එක විතරම මෙහි කිරීම වැදගත් වෙනවා. කුණින් වශයෙන් කුණින් වශයෙන් කිව්වම නිකන් මේ සමාජ ජීවිතය මේ ඔක්කොම ටික එකතු කරලා ගත්තාම මේ මම කියන කොට්ටා සම්පූර්ණ මම කියන දේ හැදිලා තියෙන සම්පූර්ණ දේ මේ සම්පූර්ණ ඒ සංස්කෘතියම ගත්තාම මේක පාවිච්චකට වෙන්නේ මගේ මේකේ IT එකෙන් දැන් අද මම කියන එක ගත්තාම මොනවද මට තියෙන්නේ මේ මගේ IT කියලා කියාගන්න යම් කිසි ආකාරයක දේවල් තියෙනවා භෞතික දේවල් සම්බන්ධ වෙලා ඉන්න ළඟින් දුරින් එක එක මතංගල සම්බන්ධ වෙලා ඉන්න කුක්කලෝ ඉන්නවා මගේ තියෙන වැලියුස් තියෙනවා මේ මම මගේ කරන තියෙනවා ඒ වගේ මම කියන මේ තියෙන දේ වයිකුන් දැකීම මේක දෙයක් ධර්මවලදී මේවා කොච්චර දුරට ධර්මයට අනුකූලද කියලා දැන් අවුරුදු පහකට ඉස්සලා තිබුණාද දැන් කොහොමද මගේ අන්න ඒ වගේ මට හිතෙනවා එහෙම ධර්මයකට ඇහෙන වැඩගත් කියන ගිරිය පිටතම පාස්වාගෙන යන්න. ඊර්වන් සරණයි අයියෝ තමයි. සාදු වන්තරා බොහොම මේ හොඳින් අපිට තුමා එකන පැහැදිලි කළා විශේෂම ආරද්ධ විදිය කියනකොට අර හැම විටම උත්සාහවත් වෙන ගතියක් නැත්තම් අකණ්ඩව පරිස්සීමට ඇති කරන්නා වූ වීර්යය ගැන උතුමා මතක් කළා. අපි අනික් කාරණාවට යොමු වෙමු. අටවෙනි නාථ කරන ධර්මයේ ඇතුළත තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන බව කියන දේ. ඉතින් එතින්ද කියන්නේ අර සන්තුෂ්ටෝ හෝති ඉතරීචර චීවර පින්දපාත සේනාසන ගිලාන පච්චය වේසජ්ජ පරික්කාරේන කියලා චීවර පින්දපාත සේනාසන ගිලන්පස කියන මේ ඒසියුපචාදී ලද සතුටු වීම නාථකම ධර්මයක් හැටියට. ඉතින් අපිට ගිහිගෙන හැටියට අපිට තමන්ට ලැබෙන දේවල් අඳුම් ආහාර නිවහන් බෙහෙත් පමණකින් සතුටු වෙනවා. එහෙම සතුටු වෙලා බොහෝ දේවල් වලට කැමති වෙන ගතිය කියන කෙලෙෂය මනසින් දුරු කරලා ජීවත් වෙනවා කියන කාරණා. යම් යම් මට්ටමක අපිට කාටකටත් ඇති නැති දෙයක් මේක. ඉතිනිකාගෙන අනිත්‍යගෙන තීරණය ගන්න අපිට බැරිනවා. තමන්ගෙන බලන්න පුළුවන් කොහොමද වෙන්නේ කියන එක. ඉතින් මේක මේ විදිහටත් පැහැදිලි කරනවා මේ අපිට පරිහරණය කරන්න තියෙන දේ තමයි අපිට කොහොමද පරිහරණය කරන්න වෙන්නේ. කියනවාද ලැබෙන දේ පරිහරණය කරන්න තියෙන දේ සතුටින් පරිහරණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කිසියම් ආකාරයකට අකමැත්තකින් පරිහරණය කරන්න පුළුවන්. නමුත් මේ විදිහට සතුටින් පරිහරණය කළත් අසතුටින් ඒ දේ පරිහරණය කළත් අන්තිම ප්‍රතිඵලය එකමයි. ඒ පරිහරණය කිරීමෙන් ලැබෙනා වූ කිසියම් දෙයක් තියෙනවා. ඒ දේ තමයි ලැබෙන්නේ. නමුත් අසතුටින් පරිහරණය කරනකොට ඒ මානසික දෝමනස සාගත තත්ත්වයක් තමයි ඇති කරගන්නේ. ඉතින් ඒක මහා විශාල පාඩුවක්. බොහෝ විට ඊට පස්සේ අසතුටට ඇති වෙච්ච අසතුට දුරු කරන්න බොහෝ මේ ආධාර්මික ක්‍රමය දන්න පව සිද්ධ වෙන බව සතගේ ධර්මයේ සඳහන් කරනවා. විවිධ කෙලෙස් වලට ඉම්පසු යොමින් ගතියක් ඇති වෙයි. එතකොට මේ ලද දෙයින් සතුට වෙන කෙනාට තමන් තුළ මේ ප්‍රබුද්ධ භාවයක් සතුටක් ඇති කරගන්න ඉතා පහසුයි. ඉතින් ඒ නිසා අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න වටිනවා කියලා හිතුවා මේ. ඉතින් ප්‍රායෝගික මට්ටමට දාගෙන. හරි හොඳ කතාවක් කියන්නේ දෙයි ලැබෙන දේ මේ සතුටින් පාවිච්චි කරත් අසතුටින් පාවිච්චි කරත් ඒ දෙමයි. මේ පාවිච්චි කරන කෙනා කියන්නේ කෙසේවත් නිදා දරා ගන්නවා කියලා හිතුවොත් මම මේ දෙද ගැන හිතුවොත් එහෙම මේ දෙද දුක් වුණත් මේ ගැන කන්කෙන්දිර ගගා හිතියත් ලෙඩේ ඉතින් දෙදේමනේ ඒකට බෙහෙතක් කවොත් ඒකෙන් ප්‍රතිඵලයක් නෙමෙයි. නමුත් කන්කෙන්දිර නොගා ඒක සුභා ධර්මයක්. එහෙම සුභා ධර්ම කියන්නේ ඒක ඒ තමයි ප්‍රතිචින් නිසා ලැබෙන තත්ත්වයක් හැටියට බාධාවගෙන කටයුතු කරොත් ඒ ඉතින් ප්‍රතිඵලය ඒකමයි කියන දේ බවට මේ කතාව හරව ගන්න පුළුවන්. ඉතින් මම මේ ඉගෙන පොඩි අදහසක් දැනගන්න කැමතියි කල්ලාන මිත්‍රයෙකුට යොමු වෙලා. මම ප්‍රීති මහත්මයා ඔබතුමාට යොමු වෙනනම් කලින් ඉන්පසුව ජයන්ත මහත්මයාට කියන්න. තේරුවන් සරණයි දලුවත් මහත්මයා. බොහොම වැදගත් සාකච්ඡාවක්. මුලින්ම මම ඔබතුමාට එන පස්සේ තියෙන ප්‍රතිකාර වලට සාර්ථක වේවා කියලා මගේ ප්‍රාර්ථනය කරනවා. ලද දෙයින් සතුට වීම නැත්නම් අල්පේ චේතනාභාවය කියන එක ඉතාම වැදගත්. ඒක මම ධර්ම දේශනාවකදී ළඟදී ශ්‍රවණය කරනකොට දැනගන්න ලැබුණා. මේ ඒ කියන්නේ අපේ මුස්ලිම්ස්ගේ කාලේ ගොඩ දෙනෙක් ධර්මය අවබෝධ කර ගැනීමත් දැනට කියන්නේ මේ කාලේ ධර්ම අවබෝධ කර ගැනීමට නොහැකිවීමත් කිනේද ප්‍රධාන කාරණයක් වෙලා තියෙනවා අපේ අල්පේච්ඡ ස්වභාවය කියන්නේ. ඒ කියන්නේ දැන් අපේ මුතුමිත්තන්ගේ කාලෙන් ගොඩ දෙනෙක් ඒ කියන්නේ අපේ වගේ ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ ලද දෙයින් සත්‍යු වුණ කච්චක් තමයි ඉඳලා තියෙන්නේ. ඒක ගොඩාක් ඒ කියන්නේ බලපෑවයි කියනවා. ඒ කියන්නේ ධර්ම අවබෝධ කර ගැනීමට ඒ කියන්නේ දැනට තියෙන සමාජ ක්‍රමය අනුව අල්පේක්ෂිතාත් වාදය කියන එක නැතිව ගිහින් ඒ කියන්නේ මහේච්ඡතා වාදය මම කියන්නේ ඒක අනික් එක. ඒ කියන්නේ ලද දෙයින් සතු වීමක් නැහැ. ඒ කියන්නේ ඒක තමයි දැනට තියෙන සමාජ ක්‍රම. ඒ කියන්නේ සමාජය වෙනස් වෙනවා. ඒකෙන් තමයි මේ ධර්මය අවබෝධ කර ගැනීමට ගොඩාක් ඒ කියන්නේ අපහසුයි කියන බව තමයි මේ දේශකයන් වහන්සේගේ නිගමනය වෙලා තියෙන්නේ. ඉතින් මේ දේශකයන් වහන්සේ සඳහන් කළා දැන් අපි දැන් භාවනා වගේ වැඩසටහන් වල සිල් ගැනීමට වගේ යනකොට අපිට පුළුවන් ඒ දවස්වල වුණත් මේ චීවර ඉන්දපාද සේනාසන කියන ඒවා කිරීම. ඒ කියන්නේ දැන් අපි යනවා නම් සිල් ගන්න අපි චීවරයක් වගේ. ඒ කියන්නේ අපේ පසුදු වැඳගෙන ඒ කියන්නේ එතකොට ඒක චීවරයක් වගේ අපිට ඒක සඳහන් කරන්න පුළුවන්. ඒ පින්ඩපාතයක් වගේ කියනකොට අපි දැන් යනකොට අපි සිල් ගන්නවා කියනකොට ඒ කියන්නේ අපි කවුරු හරි එදා සමාජ ලංකාවේ වගේ නම් කවුරු හරි ඒක ස්පොන්සර් කරලා වගේ දෙන දානය නේද? ඒකට අපි කවුරු හරි දෙන දෙයක් තමයි ගන්න. ඒකට ඒක අපිට කියන පින්ඩපාතය. තේනාසන කියනකොට අපි ගෙයින් ආයින් වෙලා ඒ කියන්නේ අපි අපේ ගෙදරක් නේ. ඒ කියන්නේ අපි සමාජ ලංකාවේ කාලයකින් ගස්යට ඒ වගේනේ මේ සිල් ගත්තේ වගේ. ඉතින් එතකොට තේනාසන කියන ඒ තුනම ඒ වගේ ප්‍රගුණ කරනවා. ඒ කියන්නේ චීවර පින්ඩපාත තේනාසන කියලා. ඉතින් ඒ දේශකයන් වහන්සේක අපිට යෝජනා කරේ ඒ වගේ පුළුවන් තරම් ඒ වගේ අවස්ථාවලට යොමු වීමෙන් අපිට ඒ ගුණ ප්‍රගුණ කරන්න පුළුවන් චීවර පින්ඩපාත තේනාසන කියන තුන. ඉතින් ඒ දේශකයන් වහන්සේගේ අදහස වුණේ ඉතින් අපිට මේ කාලය තුල අල්පචිතාවාදය ප්‍රගුණ කිරීම අමාරු වුණත් ඒ කියන්නේ දැන් සමාජ ක්‍රමය අනුව ඒ කියන්නේ අපි දැන් චීවර කියලා කියන්නේ නිකන් ඇඳුමක් ඇඳගෙන ගියොත් ඉතින් අපිට ඒක සමාජ ජීවිතේම අමාරුයි. නමුත් අපිට හැකි තරමින් අල්පචිතාවාදය ප්‍රගුණ කළොත් ඒ කියන්නේ යම් කිසි දවස්වල වුණත් ඒ කියන්නේ දැන් පොයට ඒ කියන්නේ පොය හතර ඒ වගේ කළොත් ඒකෙන් පුළුවන් තරමක් ඒ අල්පචිතාවාදයට යෑම කියන එක තමයි ඒ දේශකයන් වහන්සේ අපිට සඳහන් කරේ. ඒක තමයි දලොත් මාත්‍යමට කියන්න තියෙන්නේ. ඒක උන්සත්න සාදු සාදු සාදු තේරුවා තමයි පිටවට. යන්ත වාතේ මම උතුමාට දැන් ඉන්නේ නැහැ. කාර්යගෙන කල්පනා කරලා ඊළඟට අපිට තියෙන කොටස් දෙක තමයි සති සම්ප්‍රජානිය සහ ස්කන්ධයන්ගේ උදේවය දක්නා ප්‍රඥාන් ඉස්තුම් කියන දෙක. 9 වෙනි එක සති සම්ප්‍රජානිය සහ 10 වෙනි එක ස්කන්ධයන්ගේ උදේවය දක්නා ප්‍රඥාන් ඉස්තුම් කියන නාම කරන ධර්ම. මේ දෙක අපි මරපොකුතු කරති තේනවා ඒක දැන් අපි ධර්මයේ ටිකක් ඉහළට කතා කරන්න පුළුවන් තැන් ඒවා. ඉතින් මම මේ කාරණාවන් වලට යොමු වෙන්නේ චිත්‍රා මහත්මියට යොමු වෙනවා, කමල් මහත්මයාට යොමු වෙනවා, ජයන්ත මහත්මයාට යොමු වෙනවා, අපි ස්ටැන්ලි මහත්මයාටත් යොමු වෙන්න කැමතියි මම. කාන්ති මහත්මිය ඔබතුමියටත් යොමු වෙන්න කැමතියි. ඉතින් මම ආරම්භයක් ලබා දෙන්නම්. දැන් මෙමින් නාටකයන් ධර්මයේ හැටි තියෙන්නේ පුංච පරම්බික්කේ බික්කු සතිමා හෝති පරමේන සති මේපක්කේන සමන්නාගතෝ චිරක සම්පි චිර වාසි සම්පි සරිත අනුස්සාරිත කියලා අනුස්සාරිත පරමේන සති මේපක්කේන කියවම මේ උතුම් වූ විමසන සීහකින් යුක්ත වේද මේපක්ක කියලා කියන්නේ විමසන නුවණ විමසන නුවණින් යුක්තව බොහෝ කල සිත කිවා වූ බොහෝ කල සිට කළා වූ දේවල් අරඹය සිහිය තබා ගන්න ගතිය සිහිය පිහිටුවා ගන්න. ඒකට හේතුව අපේ ජීවිතේ වර්තමානයේ කියලා තියෙන්නේ මේ දැන් හම්බෙන ටික විතරයි. ඊට මෙහා මුළු ජීවිතේම ගොඩනැගිලා තියෙන්නේ අර පෙර කිව්වා වූ කළා වූ දේ පදනම් කරගෙන. අතීතය අසුරෙන් ප්‍රගෙන තමයි අපේ මේ ජීවිතේ තියෙන්නේ. ඉතින් අපි යමක් සිහි කරනවා නම් ඒ අරඹය හොඳ සිහියක් පවත්වන්න කියනවා. හොඳට සිහියෙන් යුක්තවම අරමුණ සීකරන්න කියනවා. යම් කෙනෙකුට තමන් කිව්වා වූ කළා වූ දේවල් අරඹය සිහි කරනකොට සිහි වෙනවා කියන ධර්මතාවය ගැන හොඳින් සිහිය තියාගන්න ඕනේ. මේ හැම එකකින්ම පෙනෙන්නේ මේ වර්තමානයේක ජීවත් වෙන්න කියන එක. අපි බොහෝ කලින් ඉඳලා කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනවා. නමුත් සිහි කරනවා කියන වර්තමානය අපි දන්නේ නැහැ. හොඳ ලොකු ගැඹුරක් තියෙන කතාවක් නේ. මේ අපිට දැන් ගෙදර සිහි කරන්න පුළුවන්. අම්මා තාත්තා ගැන සිහි කරන්න පුළුවන්, යාළු මිත්‍රයෝ ගැන සිහි කරන්න පුළුවන්, ගමනක් ගිය හැටි සිහි කරන්න පුළුවන්, කෑමක් ආපු හැටි සිහි කරන්න පුළුවන්. ඒකතර මේ සිහි කරනවා කියන හැම ධර්මතාවයක් ගැනම මේ අපේ ජීවිතේ තියෙන්නේ පරමේන සති නෙපක් කියන. උතුම් විමසන නොවනේ යුක්තු සිහියකින් කියන තැනකින් නෙවෙයි තියෙන්නේ. මේ කාරණාවන් ගැන අපිට කතා කරන්න පුළුවන්. මම කැමති ඉගෙන කමල් මහත්මයා කියන වෙන හැමෝට උපදෙස්. හොඳයි කමල් මහත්මයා කතා කරන්න බෑ කියලා කියනවා. හොඳයි මම එහෙනම් ඉතම් ගෞරවයෙන් යොමු වෙනවා චිත්‍ර මහත්මයාට. සේවන් කරන්න හැමදාම තමයි ඉන්නේ. ඉස්සර කොටස් නම් තේරුමක් නෑ. මේ ඔක්කොම දේවල් අහගෙන ඉන්නකොට මතක් වුණා මේ සැලසුම් දෙන්න මම බටන් ගත්තේ කොහොමද? මේ අපි අනාතයි. මේ අනාත හැමදාම දුක තියෙනවා කියලා. ඉතින් මේක නැති කරගන්න විදිහ අපි කතා කරගන්නවා කිව්වොත් දැන් මේ ಗುಣ ඔක්කොම කතා කරලා ඉවර වුණාම එන්න මේ ಗುಣ වැඩෙනව නම් තමා තුළ ඇත්තටම එහෙනම් අපිට මේ නිවන කිනේක සාක්ෂාත් වෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ දෙන්න ඕනේ කියලා හිතුණා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය එනවා කියන එක වෙන්න තමයි මේ අවසානයේ සත්‍ය සම්පජාන්‍ය ගැන සතුටෙන් මාත් කියන්නේ ඇත්තේ කියලා. දැන් මේ දේවල් අපි පුදෙන් දැල්ලත් මහත්මයා කියන්නේ වර්තමානය ගැන කතා කරන එක වර්තමානයේ දකින්න එක ඒක දැන් මතක් වෙනවා කියලා කිව්වහම අතීතයේ ඉච්ච දේවල් අනාගතයට වෙන්න තියෙන දේවල් අපි හිතේ තෝ මතක් කරන එහෙම ගතියක් තියෙනවා. නමුත් අපේ මනසට පුරුද්දක් නෑ දැන් මේ මොහොත සිදු වෙන්න තියෙන දකින්න. තථාගතයන් වහන්සේ කියන්නේ මේ දුක්ඛත් මේ මොහොත සකස් වෙන දෙයක්. මේ මොහොත සකස් වෙනවා මේ මොහොත නැති වෙනවා මේක දකින්න උත්සාහයක යෙදෙන්න කියනවා අපිට. නමුත් අපි ඒ ගැන කල්පනා කරන්නේ නැත්නම් මොකද අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ නැමිලා තියෙන්නේ අතීතයත් අනාගතයත් ගැන කල්පනා කරන්න. ඒව තමයි අපේ සරිතා අනුසරිතා කියන ඒ විදිහට මතක් කරන ගතිය තියෙන්නේ ඒවයි. නමුත් මේ දුක සකස් වෙන මේ මොහොත තුළයි කියන එක අපිට ඇහිලා තියෙනවා නම් අපි ඒ ගැන හිතලා තියෙනවා නම් අන්න ඒ දැකීම සඳහාම මේ සිහිය අපි භාවිත කරමු. යම් කිසි විදිහකින් එතකොට අපිට තේරෙයි මොකද මේ දුක කියන එක සකස් වෙන්නේ අනාත නිසානේ. නාත කරන ධර්ම පුදු කරනකොට වෙන්න ඕන දේ තමයි අර අනාත බව නැති වෙන්නේ. එන්නේ මේ අනාත බව කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගත්තොත් අපි දන්නව සතරතනන්තේ අවසාන වශයෙන් අපිට කියලා තියෙන්නේ මේ අවිජ්ජා නැති කරගන්න කියන එක. එතනින් මෙහාට මොනව නැති කරත් ඒක යමක් නැති වෙයි. නමුත් ටිකින් ටික නැති කරලා උනාසේ අපිට කියනවා යම් කිසි කෙනෙක් අවිද්‍යාව නැති කරොත් ඒක තමයි අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඒ සඳහාම තමයි උනාසේ ප්‍රධානී දේශනා කරලා තියෙන්නේ. එතකොට අර මේ 9 වෙනි එකට කලින් 8 වෙනි එක ලද්දදී සතුටු වීම කියන එක ගැන කියනකොට එක පාරට මතක් වුණා මේ ලද්දදී සතුටු වෙනවා නම් මොකද නැති වෙන්නේ ඇත්තටම. ඒ ඕනෑකම වැඩි වීම තණ්හාව කියන එක. එතකොට මේ ලද්දදී සතුටු වෙනවා කියන එකත් එක්ක හිත ඇතුළේ මොන වගේ ගුණයක්ද වර්ධනය වෙන්නේ? උපේක්ෂාව කියන එක. උපේක්ෂාව වර්ධනය වෙන්න කෙනෙක් නිවනට ලං වෙනවා. ඒ මොකද නිවන සතරෙන් අහස දේශනා කරලා තියෙන්නේ සබ්බ සංඛාර සමත කියලා. එවැනි නිවීමක් කෙනෙකුට ඇති වෙන්න නම් මේ උපේක්ෂාව කියන එක ඉතාමත්ම අවශ්‍යයි කියලා හිතෙනවා. මොකද උපේක්ෂාව නැති වුණාම තමයි හිත අපේ දෙපැත්තට දැනෙන ගතිය. කැමැත්ත අකමැත්ත උඩ වැඩ කරන ගතිය එන්නේ. උපේක්ෂා සහිත මනසක් ඒ උපේක්ෂාවත් වර්ග කරන්න පුළුවන්. නමුත් යම්කිසි කෙනෙක් ඒ සත්‍ය දැකලා මේකයි සත්‍ය මේ සිදුවීම මෙහෙමයි කියන එක දැකලා හිත උපේක්ෂාවට පත් වෙනවා නම් එවැනි මනසක ස්වરૂපය ගැන අපිට නිකන් චින්තාමය වශයෙන් හිතන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට මෙවැනි මේ කර්ම අපි සම්පූර්ණ වෙනකොට කෙනෙක් තුළ මොකද වෙන්නේ? අර මනසේ මේවා දැකීම සිදු වෙන්න ගන්නවා. මොකද අර සුවචකම කීකරුකම ලද්දේ සතුටු වීම ආදී ගුණධර්ම වැඩෙන පුද්ගලයෙකුට වැඩෙන්නේ සීල සමාධිය. එහෙම පුද්ගලයෙකුට තමයි සංසාර වැඩෙන්නේ. සද්ධාව මොකද්ද? අවිද්‍යාව නැති වෙන එක. එතකොට අර ලද්දේ සතුටු වෙන කෙනකට මේ තණ්හා නැති කරන ක්‍රමයක් නේද? මොකද එතන කෙලින්ම සීල සේනාතර විලම්පස කියලා අපි හතරක් කිව්වේ. ඒ හතර කියනකොට එතන කෙලින්ම කියෙන්නේ මොනවාද? කාම තණ්හාව ගැන. ඒවට ඇති ආශාව නැති කරන්න නම් අපිට ලද්දේ සතුටු වෙන පිටේක ඒ ගුණධර්ම තියෙනවද කියන එක අපි දකින්න උත්සාහය කරනවා. මේ මොහොතේ ලැබුණු සතුටු වෙන කෙනෙක් මෙහෙම මම එහෙම නැත්තම් ඒක මට වඩා ගන්න තියෙන ගුණධර්මයක් කියන එක තේරුම් ගන්න පුළුවන්න්නේ අපි මේ මොහොතේ සතුටුමත් වෙන සමණයි කියන එක තමයි. සති සම්පජාඤ්ඤය වර්තමානයේ පවත්වන කෙනෙක් තේරුම් ගන්න තියෙන වගේම මේ නිවනක් මේ මොහොතටයි යොමුනේ කියන එක. නිවනක් අතීතයටවත් අනාගතයටවත් නෙමෙයි, නිවනක් මේ මොහොතටයි ඕනේ කියන එක අපි තේරුම් ගත්තොත් සති සම්පජඤ්ඤයත් මේ මොහොතේ වැඩෙන්න ඕනේ දෙයක් සිටියටයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. තේරුවන් සරණයි. ඔව් තේරුවන් සරණයි චිත්‍රමාගේ. ඔව් මම මේ ශාලි මහත්මිය මිලා ඉනන්තු ජයන්ත මහත්මිය වෙනවා. ජයන්ත මහත්මිය අවලෙන් එතකොට අපි මේ චිත්‍රමාගේ අපිට පැහැදිලි කළා සති සම්පජානේ වලින් පිළිමදව. ඉතින් මට මතකන පසුගිය කාලවල අපි සාකච්ඡා වලට ගත්ත දේවල් අර ආයතන දෙකක් එකට ගැට ගැහිලා මේ වර්තමානයේ යමක් සිද්ධ වෙන්නේ කියන කාරණා වගේ දේවල් සඳහා ගන්න හොඳ තැන් මේවා. මේ ඒකනත් කෙනෙකුට මතක් ගන්න පුළුවන් කෙනෙකුට අවස්ථාව තියෙනවා. 10 වෙනි නාටක ධර්මයේ තමයි මේ පොන්ච පරම්බික්කුවේ බික්කු සංඥාවා හෝති උද්‍යත්ත ගාමිනියා සඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛය ගාමිනීය. කිසියම් කෙනෙක් උදයස්ස ගාමිනී පඤ්ඤාවෙන් පඤ්ඤාවත් උපදිනවා නම් ඡන්දයන්ගේ උදේවැය දන්නා නුවණින් හිටුව සංඥාන්ත වෙනවා නම් ආර්ය වූ කලකිරීම පිණිස පවතින මොනවද දුක්ඛයෙන් පිණිස පවතින ඡන්දයන්ගේ උදේවැය දක්නා නුවණින් දන්නා නුවණින් හිටුව වීම කියන මෙන්න මේ 10 වෙනි කාරණාව නාටකන ධර්මයක් කියලා. එතකොට මොකද්ද මේ ඡන්දයන්ගේ උදේවැය දක්නවා කියලා කියන්නේ? මම ස්ටැන්ලි මහත්මයාට මොහොතකට යොමු වෙන දෙස්ටැන්ලි මහත්මයා ඒගොල්ලොන්ට ඔබතුමාට කිසියම් කාරණාවක් පිටු කරලා ඊට පස්සේ මම ජයන්ත මහත්මයාට යොමු වෙනවා. දුක්ඛ භව කියන්නේ කියලා අපිට අතීතයක් වර්තමානයක් ගැන හිතන්නේ නැතුව මේ මොහොත ගැන හිතනවා නම් ඇත්තටම විචාමග්නේ කියුවාගේ නිවන මේ මොහොතේම අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක තමයි දැන් මගේ හැඟීම. මේ ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලා වුණා දේශනා කරන්නේ අපි ඉවා දේශනාවදී අහලා තියෙනවා මේ සතිය පවත්ත ගණ යන්නේ මේ මොහොතේ කියලා. මේ අතීතයටවත් අනාගතයටවත් යන්නේ නැතුව සතිය මේ මොහොතේ පවත්ත ගණ යන්නේ කියලා අතරම ප්‍රායෝගික වශයෙන් මම ඒක කරන්න හදනවා. නමුත් හරිම අමාරුම වැඩේ තමයි මේ ඒ සතිය මේ මොහොතේ පවත්ත ගණ යාම. මොකද දැන් ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා උදේ පාන්දර නැගිටලා ඉඳලා දත් මැදින්ද බුරුසු වාකරගත් මොහොතේ පටන්ම මේ සතිය පිහිටවන්න. ඉතින් දැන් අපි ඉවත් මේ උත්සුක වෙනවා ඒ විදිහට මේ සතිය පවත්තරගෙන යන්න. නමුත් ඒක කරන්ට හරීම අමාරුයි. ටික වෙලාවක් යනකොට මේ අමතක වෙනවා. අමතක වෙලා ඊට පස්සේ අනිකුත් මේ කටයුතු වලට මනස යනවා. කියන්නේ මේ මනස අතීතේට සහ අනාගතයට තමයි යන්නේ. වර්තමානයේ හිතවන්න හොඟක් අමාරුයි. ඒක නිසා ඉතින් මේ අතරම සතිය ගැන කියපු ඒ කර්ණවලදී අපි හොඟක් මේ මහන්සි වෙනවා නම් මේ සතිය පවත්වාගෙන යන්න මේ මොහොතේ වර්තමාන මොහොතේ අපිට ඉතින් නිවන සාක්ෂාත් කරගන්න ඒක ලොකු ලොකුලක් වෙනවා. ඒකව කරන්නයි සද්ද තෙරුවන් සරණයි ස්ටැන්ලි මහත්මයා. මම ජයන්ත මහත්මයා ඔබතුමාට යොමු වෙනවා. ඉංගන්තුල අපි ජයන්ත මහත්මයා එකතු කරගන්න මොහොතකට රොෂාන් මහත්මයා, කාන්ති මහත්මිය එහෙම ඒ වගේම අද අපිත් සමග එකතු වෙනවා මේ මන්තනේ රොෂාන් මහත්මිය යොමු කරපු අර කල්යාණ මිතුරු මිතුරිය පිරිසක්. ඒකේ අම්මා ඒකේ ස්ලයිපින් අම්මා ඉන්නේ මම හිතන්නේ. පොඩ්ඩක් කතා කරන්න බලන්න. ජයන්ත මහත්මයා ඔබතුමාට යොමු වෙනවා. තේරුම් ගන්න. ඇත්තටම මේ නවවෙනිකේදී පොඩි වෙනසක් තමයි මම අහලා දැනගෙන තියෙන්නේ. එතනදී අර කියනවා මේ එතන කියනවා මේ චිර කතන්ති චිර වාසිතම්ති සරිතා අනුස්සරිතා කියලා. ඒ කියන්නේ පෙර කල කී දේගෙන මතක් වීමත් නාටකම ධර්මයක් හැටියට තමයි එතන සඳහන් වෙන්නේ ඇත්තටම. ඒ කියන්නේ ඇත්තටම දැන් මේ බුත්‍රයාට බලන්න බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්ව කාලේ ඒ ගිහිගෙන් නික්මලා ගිහිල්ලා ඒ දුෂ්කරක්‍රිය කරනලා ඒකමුත් අර්ථයක් සොයාගන්න බැරි වෙච්ච තැන උන්වහන්සේට මතක් වුණේ දවස් 7 වයසේදී අර පිටිවි අර තීසාන මංගල්‍ය වෙලාවේ දී ඇතිවෙච්ච ඒ සමාධිය වැඩීම තමයි මතක් වුණේ. ඉතින් ඒ අනුව තමයි ආනාපාන සති භාවනාව ඔස්සේ බුද්ධත්වයට පත් වෙනවා. එතකොට එතෙන්දී හොඳටම අපිට තේරෙනවා මේ පෙර කරපු දෙයක් ගැන සිහි කිරීමක් එතෙන්දී කරලා තියෙනවා. ඒක නාටකම ධර්මයක් බවට පත් වෙලා තමයි බුද්ධත්වයට ඒකින් උපකාරය ලැබුණේ. ඉතින් අනිත් එක තමයි දැන් මෙතන විස්තර කරගෙන යනකොට අපි විරිය ගැන මුලින් සඳහන් කරා මේ වායාම සතිය සම්මා වායාම සම්මා සති කියලා දෙක තමයි සම්මා සමාධියට මූලික වෙන්නේ. ඒ යම් කිසික සමාධියක් ඇති කරගන්න නම් ඒ දෙක පරිවාර වෙනවා. එමත් නැත්නම් ඒ දෙකේ සහය ලැබෙනවා. සම්මා සතියත් සම්මා වායාමයත් කියන්නේ දෙක. දැන් එතකොට දැන් මෙතන මේ සතිය වඩනකොට ඒ සමාධිය තුලින් උනත් දැන් පෙර කළ කීදේ වඩනවා කියන තර මම හිතනවා ඊට වඩා දිගට යනවා කියලා. ඒ කියන්නේ මේ සංසාර දුක්ඛය දුක්ඛතාව අවබෝධ කර ගැනීම පිණිසම යොදා ගන්න පුළුවන්. මොකද ගන්නවා ඒ කියන්නේ සිතේ සංහිඳුන් බව නිසාම මේ මුළු සංසාරේ පෙර ගත කරපු ජීවිත පව බලන්න පුළුවන්කම තියෙනවා. ඒ පැත්තත් මතක් වුණා. ඒකත් අපි වෙනම වෙලාවක සාකච්ඡා කරමු. ඒක නිසා එතන මේ අර කලින් කළ කීවේ අනුස්මරණය කරනවා කියන එක වරදක් හැටියට නෙමෙයි, ඒක හොඳ පැත්තට යොදා ගන්න පුළුවන් දෙයක් හැටියට තමයි මෙතන සඳහන් කරන්නේ. ඒකත් මම මතක් කරනවා. ඒ ගැන අපි සත්‍ය සමාගයෙන් කර්ම ටිකක් අපි අගමු ඊළඟ දවසේ. ඊළඟ 10 වෙනි කර්ම ගත්තාම මේ ප්‍රඥාවක් වෙනවා කියලා කියන්නේ මහා මේ විචුල් මාත්‍යත් මහාන තේම ප්‍රඥාවන්ත වෙන්නේ කොහොමද? මේ ඡන්දයන්ගේ උදේවැය බලනවා. දැන් ඡන්දයන්ගේ උදේවැය බලනවා කියන තැන අපිට තේරෙනවා මේ කියන්නේ ඡන්ද පංචකයේ එහෙමත් නැත්නම් අපි කියනවා නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා මේ ඇති වෙමින් නැති වෙමින් මේ මොහොතේ හටගෙන නැති වෙන ආකාරයේ තේරුම් ගන්න. කියන්නේ එතන ඇලෙන්න ගැටෙන්න කිසි දෙයක් නැති බව තේරුම් ගැනීම තමයි උදේවය අපි කියලා කියන උදේවය දැකීම කියලා. ඒ වය දැකීම තමයි මේ අනිත්‍යතාවය මෙහි කිරීමට යොදා ගන්න උපකාර වෙන ලොකුම ධර්මය කියලා. ඉතින් ඒක නිසා ඒ විදිහට මේ ඡන්දයන්ගේ උදේවය බලන කෙනෙකුට මේ අනිත්‍ය තේරෙනවා. අනිත්‍ය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි විදිහ. ඇත්ත ඇති හැටි විදිහ තේරෙනකොට එයාට ඇති වෙනවා මේ වගේ දෙන්වීමේ කැමැත්තක්. ඒ කියන්නේ නිර්වේදය. මේ වේදයක් කියන්නේ නිබ්බිදාවක්. නිබ්බිදාවක් ඇති වෙලා මේ නිබ්බිදාව තමයි අත්‍යාරීමකට, කියන්නේ විරාගයටත්, නිරෝධයටත් උපකාර වෙන්නේ. ඒ අනුව තමයි මේ දුක ඡය කරන ගාමිනී ප්‍රතිපදාව. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය දිනු කරන්න එකේ මූලික හේතුවක් වෙනවා මේ උදේවැය බැඳීම කියන්නේ. ඉතින් එතින් තමයි ඒ ප්‍රඥාව තමයි උපකාර වෙන්නේ කියන එක. හොඳයි, අන්නහම ධර්ම 10 වඩන ඒ ධර්ම 10 තමයි මේ අනාථ වෙච්ච කෙනෙකුට අනාථයෙක් නොවෙන්නේ. එහෙමත් නැත්නම් නාථකර්ම ධර්ම හැටියට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම සම්මතයි රෂාන් මහත්මයාට යමු වෙන්න. රෂාන් මහත්මයා ඔබට අවස්ථාව තියෙනවා. ඔබගේ අදහස් ටික පැහැදිලි කරගැනීම අවශ්‍ය නම් ඉදපත් කරන්න කියලා තමයි. දෙවස් තමයි අපිට මේ මට ගොඩාක් ලොකුට ඇස් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මම හිතන්නේ අද සෑහෙන හොඳ සාකච්ඡාවක් කරනවා. මට හැබැයි අර සත්‍යජීවිතමා කියපු වෙලාවේ මට මතක් වුණා දැන් මට වෙච්ච අත්දැකීමක් එක් පොඩක් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා එවලේ හිතුණා. මම ඇත්තටම මේ බොහෝම අසනීප තත්ත්වයකට මේ පහුගිය සතියේ රැයක මට දතිය අමාරුවකුයි සහ මේ පස්සෙන්ද ඇත්තටම උදේම වැඩට යන්න වෙනකම තිබුණා. මේ මම ගෙදරක් නෙමෙයි වෙන පිටල්ට යනකත් හිටියේ. ඇත්තටම මැරෙන සයිස් වගේම ලොකු يعني සීතලක් ඇවිල්ලා මට මේ කොහොම හරි මට හිතුණා ඇත්තටම මගේ කන නිරුද්ධ වෙයිද කියලා. ඒ රයිට් ශාස්ත්‍රය සහ මම ඇත්තටම බැලුවා මගේ මොබයිල් ෆෝන් එකක් තියෙනවද, ඇම්බියුලන්ස් එකක් හරි ගෙන්න ගන්න හරි අලුගුණානි කතා කරලා කියන්න කාට හරි මේ පස්සේ නැත්තම් මම ඒක කල්පනා කරා වෙලේ මේ කඩවක් හරි ඒ කියන්නේ මේ ජීවිතය කියන එකේ තියෙන මේ මේවයක තමයි මම ඒ වෙලේ ඇත්තම හිතුවේ. ඇත්තම මේ ධර්ම මේක කොච්චර ඒක ඇත්තම දැන් අපි සත්‍ය දිට්ඨිම කිව්වා වගේ දැන් බලංගොඩ ආනන්දමත් මෛත්‍රිය සම්බුදු ගැන වෙන්න ඕනේ කියන්නත් කියලා මට හිතුණා. අවුරුදු 77 දී මේ සම්ප්‍රාප්තිය හැදිලා ඒ කරපු අදිෂ්ඨානෙන් තව නිරෝගීව ශරීරය පවත්ව ගන්න ලැබුණා කියන එක. ඉතින් දැන් මම ඇත්තටම මගේ එහෙම කැම්පේන් කරන නෙමෙයි, මට තියෙන සීලය සහ මේ මම ඉන්න තත්ත්වය මම හිතන්නේ බොහොම අඩු විදියට ඒක මම සමහර වෙලාවට මම හිතනවා ඒක මම කරගන්න වැරදි දෙයක්ද කියලා සමහර වෙලාවට මම ඒක එහෙම නැතුව පොසිටිව් හිතන්න හැම වෙලේම පොදු වෙන මගේ පුරුද්දකට වගේ අර පැත්තටම තමයි යන්නේ. නමුත් මම කියන්න කැමති ඒ වෙලේ මම ඇත්තටම ලොකු වීරයක් කියලා අදිෂ්ඨානයක් කියලා මම මේ ඇත්තටම භාවනාවක් වගේ යෙදුනා. යෙදিলা මම ප්‍රාර්ථනාවක් කරා මට හේතු දුේ නැතිනකොට මේ අසනීප තත්ත්වය නැති වෙලා මට ඒ විදිහට හැබැයි ඉතින් සාමාන්‍යයෙන් වෙනදා හිරිනා වගේ ප්‍රබෝධවත් ගැතියක් තිබුණේ නැහැ. මොකද ටිකක් අඩුපාඩු තිබුණා මට ඇත්තටම ඩ්‍රයිව් කරන්න තිබුණා. ඊට පස්සේ පැක් විතර ට්‍රැෆික් එකකට මම ඇත්තට මේ දවස්වල මේ කමනද කිවර කමනද බඳන්නේ සිඩ්නි වල මම වගවගා ඉඳලා සිඩ්නි වල පොඩි ටෙම්පරරි ජොබ් එකකට මාස 6කට විතර ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ දැන් ඇත්තටම මට නොපුරුදු පරිසරයක් අරව මේවත් නිසා කොහොම හරි මම හිතාගත්තා දැන් මෙහෙමයි මම මේ වීරය මට මේක මම බැලුවේ මේ හිතෙන් කොහොමද අපි ශරීරයේ කොච්චර දුරට මේ මැඩ පවත්ව ගන්න පුළුවන්ද කියන එක මට ඇත්තටම එදා ප්‍රත්‍යක්ෂව පැහැදිලි වුණා. මේ සමහරක් වෙලා අපි මේ හිත බය වෙලා තමයි අපි ශරීරය පවා ඒ විදිහට මේ සමහරක් වෙලාවට වෙන්නේ අපිට පුළුවන් මේක මේ පුළුවන් තරම් මේක මේ අදිෂ්ඨානයේ දැන් මේ වීරෙන් මේක කොච්චර වැදගත්ද කියන එක මට එදා සක්සුදස්සේ පැහැදිලි වුණා කියන එක විතරක් මට කියන්න ඕනේ. මේ මට මේ ධර්මය ලබා දීලා මේ විදිහට මෙහෙම මේ ගමන දිරිමත් කරගෙන යන්න අතරම මේ සාකච්ඡා මණ්ඩපෙන් සහ විශේෂයෙන් ජයන්ත මහතා වෙන ගොඩාක් මේ අවස්ථාවෙන් මම මේ අවස්ථාවේ ගොඩාක් ඒක මේ කරනවා. ඒ වගේම දලුවත් මහත්තයත් අපිට ඇත්තටම ගොඩාක් අපේ ළමයින් ඉඳලම ගොඩාක් මේ විදිහට මේ කරලා තියෙනවා. ඉතින් අපි ඒ වයින් වීර්යවන්ත වෙලා ධෛර්යවන්ත වෙලා මේ අපේ කුලුවන් තරම් මේ චරිතය අපි මොනවා අඩුපාඩු තියෙනවා නම් ඒක ඉස්සරහට ගෙනිහිල්ලා මේකේ ඇත්තටම මේ වැදගත්ම දේ තමයි අපි මේ කුලුවන් තරම් මේක යම් කිසි පසුබිමක් ඇතිව පිළිවෙලක් ඇතිව දැන් අපි මේක කොහොමද අපි සුතමේ ඥානෙ වැඩි කරගෙන චින්තාමේ ඥානෙ වැඩි කරගෙන ඊට පස්සේ අපි භාවනාවට යොමු වෙන්නේ. ඉතින් මට every step of the way මට මේ සාකච්ඡා මණ්ඩපයේ අත්‍යවම ගොඩාක් උදව් වෙලා තියෙනවා. ඒකයි මම පුළුවන් තරම් හිතලා මේකට යොමු කරන්න බලන්නේ. පළවෙනි වතාවට අත්‍යවම මම මේ කියලා මේ චම්පීකා මහත්මිය සහ පැතු මහත්මිය ඒගොල්ලන් ළමයි අත්‍යවම දැන් දහම් පාසලට යනවා. මේ යා පැතු මහත්මයාගේ අම්මා ඇවිල්ලා ඉන්නවා. මේ වැලිගම හිතපු කාන්තාවක් එයා දැන් මම හිතන්නේ කතා කරයි දන්නේ නැහැ. නමුත් එයාගේ ඇත්තටම සිස්ටර්ස්ලා බ්‍රදර්ස්ලා ඉන්නවා සිඩ්නි වලත්. ගොඩාක් කලින් ඉඳලා පදිංචිලා ඉන්න අපි දන්න ඒ ගොඩාක් අයට මම කියලා තියෙනවා. නමුත් ප්‍රථමතම මේගොල්ලන් ඇත්තටම සහභාගී වුණා. ඉතින් හරි සන්තෝෂයි මට. හැබැයි කතා කරයි දන්නේ නැහැ. මම ඉන්නේ කතා කරාම කිව්ව නිකන් ඉන්නම් කියලා. කතා කරන්න පුළුවන් නම් කතා කරන්න, නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ මමත් ඇත්තටම මේ සාකච්ඡා මණ්ඩපයේ අනිත් ඉන්න අය ගෙන් තේරෙන්නේ නැති මට ඇත්තටම ඉස්සර ඇත්තටම වචනයක්වත් කතා කරගන්න බැහැ. ඉතින් කතා කරේ දැන් ඇත්තටම මේ වගේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම මේකත් ෂෙයාර් කරනවා නෙමෙයි, ඕන වචනයක් කියනවා නම් චින්තාන්ති පුළුවන් නම් කතා කරන්න. පෙරුවන් සර්යි. තේරුවන් තමයි මම දිගටම සාකච්ඡා අහගෙන හිටියා. මම ගොඩාක් සතුටුයි මෙතන සහභාගී වෙලා. මම අහගෙන ඉන්න මට ප්‍රශාන්තිය වගේම කතා කරන පොඩි චුට්ට තියෙන මොන ඉස්සලාම මේවට ගවන් දෙන්නේ. මම ගොඩාක් හැදුනා. මම දිගටම ඉන්නවා කියලා මම හිතුවා. ප්‍රශාන්ති ගොඩාක් පිස්සු දෙනවා මාත් මේකට යොමු කරා. කොහොම පිස්සු දෙනවා. මොනවද ගොන්ටින් මොකක් ඇත්තම අපි කතා කරපර සද්වක්මකාරීන්ට උදව් කරනවා කීපේ විදිහට තමයි අපි හැමෝම මේ කෙනකාරී උදව් කරගන්නේ. ඉතින් ප්‍රශාන් වාස්නාට බොහොමකින් අපිට අලුතින් කල්යන මිත්‍රයෙක් හඳුන්වා දීම ගැනත් ඒ වගේම ඒ කල්යන මිත්‍රයන්ටත් ඒ ඇටත් බොහොම ලොකු ලැබීමක් මෙවන් කල්යන මිත්‍රයන්ට අසු කිරීමක් කියලා. ඉතින් කාන්ති මහත්මිය මම ඔබට මෙතන මෙන්නම් අපිට යමක් උපත ගන්න කියලා නම් අවස්ථාව තියෙනවා අන්තිම ලලිත මහත්මිය ගැන්ති මහත්මියට හොඳ නැතුසි පෙරවන් සරණයි කල්යන මිත්‍රයන්ට ඇත්තටම ඉතින් ගොඩක් පරිමේ මේකට කරගන්න හැකියාව ලැබුණා. ඒ තරම් සාර්ථක සාකච්ඡාවක් ඇත්තටම ලැබුණේ. ඇත්තටම මම මේ සාකච්ඡාව මහගදීන කොට මුලින් බලන මගේ විතර ගොඩක් තරින් පාවදින දේ තමයි අර ලද දෙයින් සතුට වීම කියන එක. මේ මට නම් ගොඩක් බොහෝ දේවල් දිහා මම බලන්නේ ගොඩක් මගේ මේ සක්මා පරිච්ඡේදය කිව්වොත් මම ඒ ආකාරයෙන් තමයි බලන්නේ. ඒ ලයින් මට තේරෙන දැන් ලද දේ සතුට වීම කියන එක අපිට මේ බාහිර කියන දේවල් ලැබෙන්නේ නෙවෙයි සමනක් නෙවෙයි අපි සාමස්තුන් විතරක් නෙවෙයි අපි මේ බලන්න ඕන අපි තේරවස්තුන් පිළිමවල. දැන් අපි අපි අතලේ දහම පිළිම අපිට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නම් අපි සතුටින් ජීවත් වෙනවා. අපිට එතන බැරි තැන තමයි අපි සතුටින් ලද දෙයින් ජීවත් වෙන නම් අපිට පළවෙනි ශික්ෂාපදේ දැන් මෙතන කියන අත්දැකීම් වල තියෙන්නේ අනිවාර්යයෙන්ම ලකුණු. ඒ වගේම අපිට අරලෝ දහමේ උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් අපි ඒ වෙලාවට සතුටින් ඉන්න ඕන නැත්නම් අපිට ඒ විදිහට ඉන්න බැහැ. ඒ නිසා එතන කියලා ඒ වගේම අපි අරලෝ දහමේ සැලෙන්නේ උපේක්ෂාවෙන් ඉන්නවා අපි මොකද ධර්මඥානයක් වෙන්නේ. ඒ ධර්මඥානයෙන් තමයි අපි දන්නේ මේවා තියෙන ආධිමේ මොකද්ද? මේවා තියෙන මිත්‍යරණය මොකද්ද? මේ හැන්දේ අපිට තියෙන අනිත්‍ය දුක් අනාත්ම කියන අපිට සැපෙන් ජීවත් වෙන්න පුළුවන් දේ තමයි. ඒ වගේම අපි මම පොරේට අපි ඕනම පොඩි කෙනෙක් අපිට යමක් ඉගෙන ගන්න පුළුවන් අපේ මොන පුරා කෙනෙක්ද මිනිතිවේකින්ද තවත් අධ්‍යාත්මික ඥාන මිත්‍රයෙක්ද අපි ඉතාම පහත් වේට ඉගෙන ගන්න ඕනේ. මම ඒ වෙලාවේ මම ඉගේ රාත්‍රියේ පෙරදරාත්‍රියේ මම නිසි ගම අවුරුදු 11යි ළමයා මම ඒ දැක්ක දේ මම කියන්නම්. මම ඇත්තටම මම කවද කියන්නේ නම් කියන්න ඕනේ මම ඒ ළමයා හරියම කැමති කටලස්සන්ටයි අර ප්‍රීතම් වලට. ඒක මම ඒ ළමයා ස්කෝලෙන් පික් කරා මම චැනල් එකේ ග්‍රෑන්ඩ්සන් මම පික් කළා මම එයා කැමතිම නිසා කඩින් අර ප්‍රීතම් එකේ ගෙදර හිට කටලස්සයි කියලා අරගෙන ගියා. මම යනකම් කාර්යචෝදි කිව්වා මම ඔයාට මෙන්න මේවා ගෙනාවා. Thank you very much. ඒකරි මම ඉතින් දැන් හිතුවා මෙයා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ගියේ ගම මේක මොකයි කියලා. ඊට මම ගිහිල්ලා ගියේ ගම මේක අද සෙට් කරන්න කරා. ඒක තමයි මම අස්සලා නාවා. ඒක තමයි ඇඳගෙන ආවා. මේ ෆ්‍රිජ් එක කරලා ගත්තා. ලොකු දෙයක් කියලා. අර මම අර දෙක තිද්දක් සැට්ටවත් දැම්මේ. ඉතින් මම ඊට පස්සේ කිව්වා මේ නම ඒවා කන්න. මට නම් මම මම අම්ම කෙනෙක් ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා පළතුරු තමයි කන්නේ අම්ම දින දෙනවා කියලා. විශ්වාස කරන්න අර ළමයි අර කොච්චර හිටුණත් අර විදියට හිටියා අම්මා වෙනල්වත් කෑන අම්ම කඩින් ගෑන කෑම දෙනල්ල අර බෙදලා ඒ පිඟාන දුන්නා අර ඇහුවේ නෑ බැලුවත් නෑ අර කොච්චර කැමතිද. ඉතින් මම හිතුවා මේ ළමයා කොච්චර මේ දුකින්ද මේ වෙලාවේ මේ ළමයා කන්නක ඇවිල්ලා නේ මට හිතෙන මේක මගේ නෙමෙයි දැන් මම හිතද්ද කොස්මං කනවානේ. අන්න ඒ වගේ ඉතින් අපි හැම තැනම සුවච වෙලා අපිට යමක් ඉගෙන ගන්න කියලා අපි ඉගෙන ගන්න විදිහ තමයි මම මේ වගේ තුන්ති දේවල් පවා තුන්ති ළමයාගෙන් පවා ඉගෙන ගන්න. ඉතින් තමයි අර මේක සුවච බව කියන කතාවක් කරන්න කියන්නේ. අන්න මම යමක් වැරදි විදිහට කියන සමාවෙන්න. හුඟක් වෙලාවට මට කිසිම වැරදි දෙයක් කියන්න මට දැන් තමයි ඒක එතරම් මේ හයක් කරකුණු කෙරෙන වයිසකී. එතරම් මේ දෙන්නේ අවුරුදු 7 වෙනකම් ඒ ළමයින්ට කිසි හාස්තරක් නොතේන රාජ්‍ය කියලා. ඒ කියන්නේ ප්‍රමිති දිවි ලෝක හයසම මිනිස්ස දිවි ලෝක හයසම අපාය සතරපාය. ඉතින් ඇත්තටම ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වේ ඊට පස්සේ පන්තිවල ප්‍රතිපත්තියේ කොහොමද යන්නේ කියලා. ඒකකට ඉතින් ධර්මාන්දන් ප්‍රතිපත්තියට යන්න ගොඩක් උපකාරණ අපේ කරන්නන්ගේ ඒ අල්පේච්ඡ සාවේත සීතුනේ උනේ කරුණ මම කිතන විදිහට ඒකම ඒගොල්ල පැමිණිට කියන්නම පරිවර්තයි කියන ප්‍රතිපත්තිය මම දැන් ඉස්සර කරන්න අපිට පුරුදු කළා. ඒකෙන් මම හිතන්නේ ඒ ඇතිවිච්ච ප්‍රචාරය සදාසින ගොඩා අල්පේච්ඡතාවාදී විදිහේ නැතුව ධර්මාන්දන් ප්‍රතිපත්තිය ගමන් කරා. මම මේ සමාවෙන් මේ විතරම අත්තරන් ගිය සම්පදාන සම්මේලනයේදී පෙරවන් කරන පිළිතුරු. පෙරවන් කරන අසංකමාත්ම බොහොම තින් එක හොඳ කරුණක් ඇති කරලා දෙන්නේ අපිට. 6-4 තේරෙන්නේ නැයි කියන කේ ප්‍රේරම සමාවිත කරා. හොඳයි චින්තක මහත්මයා ඔබතුමා පස්සේ සම්බන්ධනේ නම් මම කනේ කිය ඔබතුමාගෙන් අදහසක් යමක් කියන්න තියෙනවා නේද පොල් චින්තක මහත්මයා. පෙරවන් කරනයි ජාත්‍ර මහත්මයා මටත් මේ කවුරු නක් ඇත්තටම මතක් වුණා මේ වෙලාවේ කියන්න ඕනේ කියලා. එකක් තමයි දැන් අල්පේක්ෂිතාවය කියන එක අපි මම හිතන්නේ ගොඩක් වරද්දලා ඒක තේරුම් අරගලින් කියන එක මට හිතෙන්නේ අල්පේක්ෂිතාවය කියන මට දැනෙන විදිහට නම් ඒක අතහැරලා පාවිච්චි කරගන්න. අපි කියමු අපිට වාහනයක් තියෙනවා කියලා. එතකොට දැන් අපි වාහනයට කවුරු හරි එන ගලක් ගහලා හරි නැත්නම් සීදුනා ඒක එක්කෙනෙක් දකින්න පුළුවන් මේ මගේ කාර් එක නම් ඉතර ගන්න බීරස ගස්ස කාර් එක දැන් මේක හිවිලා අයියෝ මොකද කරන්නේ මම මේක ටච් අප් කරන්න ඕනේ මේක දැන් මේ විතර වටිනවා මේක දෙවියන් වසනා ගන්න ඕනේ කියලා කියේ ඕක කියලා පසුතැවිත් පෙරිතරිතරි ඕක තුලම ජීවත් වෙනවා. එතකොට ඒක අතහැරලා ජීවත් වෙන නෙමෙයි ඒක අල්ලගෙන ජීවත් වෙනවා කියන්නේ කෙනෙක් දැන් කාර් එකක් තියෙනවා එයාට එහෙම දෙයක් තමයි කියලා එයා ඒක දරන්නේ නැහැ. ඕක කරුණු විදිහට කියනවා කියනවා එහෙම අතාරින්න පුළුවන් නම් අන්න එහෙම ජීවත් වෙන කියලා මගේ කෙනංග කියන අල්පේක්ෂතාවයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉතින් අපිට කිසිම දැන් අපේ ස්වාමීන් වහන්සේ නමන් නම් සිවුරක් තියෙන එක්කෙනා සිවුර අතාරලා ජීවත් වෙනවා කියලා තමයි හරුණා කියලා ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ නමක් සිවුර බදාගෙන ඉස්සුවත් උනත් අපි මොනවා ධර්මයාලා කියන පොත කාවෙත් කියලා ඒක දුන දවසක් අක්ෂර කළේ කියලා මේ මේ සිවුර පාවිච්චි කරන්න පාත් කියලා ගලම් දෙන්න සුදුලිසනා මම අහලා තියෙනවා. ඒ කියන්නේ සිවුර පරිහරණය කරනකොට ඒක බලපාලා කියන එක නේ. ඕනම දෙයක් අතහැරලා අපිට ඉන්න පුළුවන් නම් ඒක තමයි අපේක්ෂාව. එතකොට අනිත්‍යක තමයි මේ අබ්බත්මචාරී වෙන මොන කිසිම සික්කාපල සමාධිය නැතනද රත්මචාරී නැත්නම් ආත්මම ජාත මහත්මයන් එක උළුපල පෙන්නවා මේ උසිතන් ධර්මචරියන් කියන එක නාල්තරක් මම හිතන්නේ අපේ ධර්ම සභාවට මම ප්‍රශ්නයක් හැදී තියෙමු කරනවා අධ්‍යාත්මචාරී වෙනම මේ සික්කාපරණ සමාධියම කියන එක ආයතරක් කටේක විශ්ලේෂණය කරගත්තොත් මම හිතන්නේ තවදුරටත් ධර්ම අභූතයකට යයි කියලා මට හිතෙනවා. සමහර අසදැක්කීම් මම හිතන්නේ අපි ඉගෙනගෙන තියෙන විදිය නැතම් පාලි නොදන්නා කම නිසා මේ අපිට ආව ප්‍රශ්න තියෙනවා කියලා මට හිතෙනවා. නිසා ඒක ආයතරක් හිතන්න ඒක හිතන්න කරනකොට මම කියනවා අනිත්‍යක තමයි අනිත්‍ය දුක්ඛනක් නෙමෙයි සත්‍ය සම්පජන්ණය කියන එක ඇත්තර නැත. උදේවනාමය කියන්නේ අනිත්‍ය දුක්ඛනක් කියන තුනම තමයි හිතනයි. ඒක හැඳින්ලාන්න දැකගත ජීවත් වීම කියන එක හරි වටිනවා මේ ධර්ම අවබෝධ කරගන්න. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක. ඒකම තමයි සත්‍ය සම්පජන්ණය. ඒ කියන්නේ මේ අවස්ථාවේ ඉන්න අර තව මහත් ප්‍රේතිය මේ අවස්ථාවේ ජීවත් වෙනවා කියලා. ඔය හැරෙන්නේ මේ ජීවත් වෙන හැම අවස්ථාවකම අපිට දකින්න උත්සාහ කරනවා. අපේ එදිනෙදා ඒ මොහොත ජීවත් වෙන වෙලා ඒකම තමයි ධර්ම අවබෝධයට යන්න හේතු වෙන්නේ. හරිම වැදගත් අනිත්‍ය දුක්ඛ අනත්ත. තේමන් තමයි. අද ධර්ම සාකච්ඡාව හරි ප්‍රයෝජනවත් වෙනවා මම හිතනවා. මේ සාධුත්ත් පිටින් කියන්න හැමෝටම තේරුම් ගන්න. හොඳයි මම කියන්නේ දරුවත් මහත්මයා අපිට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා හිතන දරුවත් මහත්මයා. ඔව් තේරුම් ගන්න. දැන් මට ඕම දිගටම සම්බන්ධ වෙලා හිටියා. අපි ඔව් අපි සාකච්ඡාව අපිට හැමදාම ජයන්ත මහත්මයා යමුනා මම මේ ඒක හරිම හොඳයි. අපි එහෙනම් අද සාකච්ඡාව නිවාතුම් ජයන්ත මහත්මයා. අපි අද ප්‍රභාගයක් වේලාව වැඩිපුර අරගෙන තිනවා. ඉතින් සත්‍යතුමා මුලින් සම්බන්ධ වුණා අද දවසේ වැඩසටහන සම්බන්ධ වෙන හැකියාවක් නැති වී කියලා සත්‍යතුමා කලින් කිව්වා. මේ වෙන සත්‍යතුමා මතක් කළා වගේ විශේෂ කාර්යයකට වෙන්නත් තියෙනවා හින්දා. ඉතින් නමුත් අද කිටි වේලාවකට සම්බන්ධ වුණා. ඉතින් සාකච්ඡාව කොහොමද අපි පැය දෙකක් කලින් කිංගි උදව් කරගෙන ගියා. ඉතින් මම ජයන්ත මහත්මයාට ගොමින ජයන්ත මහත්මයාට සාකච්ඡාව ඉවර කරන්නේ හොඳයි. ආදරවත් මහත්මයා, මේ බොහොම දෙයින් මම හිතන අද තමත්ම හොඳ සාකච්ඡාවක් ඒ වගේම අපිට ආරම්භයේදී සත්‍යතුමා රජාංග තීර්ථ අධ්‍යයන කරා දඩවත් මහත්මයා වෙනින් මේ කරන වෙනුවෙන් මේක කරේ. ඉතින් මම කැමති ඇත්තටම දඩවත් මහත්මයා ඔබතුමාට ඉතාම ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු කටයුතු සාර්ථක වේවා කියලා කොහොමවත් මට වඩා ඒක හොලින් කියන්න පුළුවන් කෙනෙකුට මම යොමු වෙනවා. ශ්‍රීමති මහත්මිය ඔබතුමිට මම යොමු වෙනවා අද වැඩසටහන මේ මාස්පත් කරන දෙයට. පෙරවන් සර්ණයි. ඉතින් පෙරවන් සර්ණයි දලොස් මහත්මිය ඇත්තටම හරි වැදගත් සාකච්ඡාවක් අද සාකච්ඡා කරේ. ධර්මය හැම තිස්සම තනතුරට පමනවා ගන්න ප්‍රත්‍යක්ෂ ධර්මයක් කියලා තියෙනවා. ඇත්තටම ඒ දේශනාව සම්පූර්ණ වෙනතුරු ඒ වගේ අදහසකින් තමයි ධර්මයට පවන් දෙන්නේ තුන් කියලා යැත්තෙන්න. ඉතින් ඉතාම උතුම්ම ධර්ම කරුණු ඔබ අපි සාකච්ඡාවට ගත්තා. එවැනි අවස්ථාවක් අපිට ලබා දීම ගැන වේදතුමාට ඉතාම ප්‍රතවේදීව තුන් යෝනියදන කරනවා. ඒ වගේම මේ තාක්කල් අවුරුදු ඉච්චකට පරාකරම් කාලයක් තිස්සේ මේ ධර්මය අහලා ධර්ම දේශනා අහලා ගම් පාසල් පවත්වලා ඊළඟට ධර්ම සාකච්ඡා පවත්වලා දින සතාම දැන් මේ වෙනකොට සතියේ දවස් හත පුරාම මේ ආකාරයට ධර්මයේ හිතරින්න බොහෝ පිටකට අවස්ථාව සැලසා දෙන්න ලැබුණා. සාසනයට කළේ විශාල ප්‍රේරයක්. ඉතින් මේ සෑම කටයුත්තකින් අප සෑම පිළිගෙන අත්පත් කරගත්තා කියන මේ තලයේ ගතන් ගවගේ දස්සාවද රාජයගම සියල්ලම දීරාජන් මහන්සේ දාට දැන් රාජන් මහන්සේ දා පනගන් දේවා උන්වහන්සේලා හොඳතුරු ඔබතුමා අපට ආරක්ෂා කරගෙන තේක්වා. ඒ වගේම කරන්නා ප්‍රතිකාර ඉතා යහපත්ව ඉතා සාර්ථක කරගන්නට ඒ වෛද්‍ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා. ඒ සෑම කෙලම දිනකට පීඩාවත්මී අපරිමිත ගුණ ගලුන් ඒ කටයුත්ත සාර්ථක කරගන්නවට චිත්තශක්තිය ධෛර්යය ඉරිය ලැබේවා. එතුමාට ඒ පරම ප්‍රතිකාර ඒකාන්තයෙන්ම යහපතක් බවට පත් වෙලා සුවපත් බවට පත් වෙන්නේ ඉතා ඉක්මනින් සුවපත් බවට පත් වෙන්නේ ඒ සියලුම ප්‍රචලනාංශ බලෙන් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම මේ අවස්ථාවේ එතුමා මේ කරපු මහංගකාර වෙනුවෙන් එතුමාගේ ආදරණීය දෙමව්පියන්ට පවුලේ සෑම සියලුම දෙනාටත් මේ දැන් හිත මිතුරන්ටත් අප්‍රමාණ සිත වේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සියලු දෙනා එතුමා ඇතුළු ඒ සියලු දෙනාටම ඉතා ඉක්මන් ජීවිතයට විකාශය සමගින් මාර්ගඵල නිවන් අවබෝධය කරගන්න හැකියාව ඒ නිර්වාණ අවබෝධය දක්වා යන ගමනේදී එතුමාට නිදුක් නිරෝගී සුවපත් කායික මානසික දීර්ඝායුෂ ජීවිතම ලැබෙන්නේ මේ සියලුකින් හේතුව වාසනාව වේවා. ඒ වගේම ඔබතුමාට කරන තියෙන සෑම කටයුත්තකින්ම සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ කියලා නැවත නැවතත් ඉතිරි සත්‍යයන කරමින් සිඳුම් ගැන සිහි කරමින් ප්‍රතිකාර අවසන් වෙනතුරු අපි ඒ සඳහා යෙදීමට අදහස් කරනවා. ඒ නිසා ඉතා කියන්නේ චිත්ත ශක්තිය වඩා ගන්න චිත්ත ශක්තිය ඉතාම අවශ්‍ය අපේ ස්වාමීන් වහන්සේලා අපිට දේශනා කරානේ චිත්තය රූප හැදෙනවා කියලා. එතකොට තමන් ශක්තියෙන් ඉන්නකොට ධර්මයේ සුසුපත් කරගෙන ඉන්නකොට ඒ චිත්තය රූපවලින් ඒවා මේ ඔබතුමාට ආශිර්වාද පිණිස වෙනවා. ඒ වගේම ගල්පතුමාත්වයා ඔබතුමාගේ ධර්ම මාර්ගයට පත් වෙලා මේ අවුරුදු 10 තුළ කරපු සාසනික සේවාවල් අනන්තයි අප්‍රමාණයි. මේ මොහොතේ විහාරස්ථානයට පහන් දැල්වෙනවා, ඉදිරි පහන් දැල්වෙනවා අපේ ආධාරවලින්. ඉතින් ඒ නිසා ඒ සියලු තින් ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රේතින්තම වේවා. කියලා එතන කෘතවේදී ප්‍රාර්ථනා කරනවා. අට වීතපි මේ බුද්ධා පූර්ත්‍යා දකකාරණින් ජොත්්‍යානාරාරි සංයාමං බුද්ධත්තං සමපාදම ඒතේන සත්‍ය රජ්ජේන ගෞසිද්ධී දයන්තිතේ ඒතං සත්‍යේන සීලේන සම්පිනෙක්ක බලේනත තේපිතං අනුගක්ඛනත ආරෝග්‍යේන සුඛේනස. ඒ වගේම ලොන්ත මහත්මයා දෙතුනාට සාකච්ඡාවෙන් හේවීමෙන් අපිට බොහෝ අවස්ථාවල බොහෝ වාර ගන්න අපිට ආලෝකණය වැය කරමින් අපේ මෙන් මහන්සියලා අපිට ධර්ම කරුණු ලබා දීම වෙනුවෙන් ඔබතුමාට අප්‍රමාණ කෘතවේදී සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් පුණ්‍ය යෙදනා කරනවා. නිදුක් නිරෝගීත්වයට දීර්ඝායුෂ ලැබේවා. ඉතා ඉක්මන් ජීවිතයකදී ඔබතුමාට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය ධෛර්ය ශක්තියෙන් විජය ලැබේවා. පෞලෝස් සෑහෙන සිදුකරනට ඒ ආකාරයටම ඉතින් මේ චතුරාර්ය සත්‍යයට ඉස්සල්ස්මෙන් දක්වන හේතු ආසනවලට සහභාගී වන කල්යාණ මිත්‍ර මිත්‍රයන් සෑම කෙරෙන දෙනාටත් මතුමත් වෙන ධර්ම දේශනා හලා මඟඵල නිවන් දක්වා යන සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට මේ උතුම් කුසල් බලයෙන් උතුම් නිර්වාණ මාර්ගයටම පත් වේවා. ඔබ අප සෑම කෙරෙන දෙනාට නිවන් දක්නා යන ගමනේදී නිදුක් නිරෝගී සුවපත් කායික මානසික නිරෝගීතාවයෙන් ජීවිතම ලැබේවා. සද්ධර්මස්තෝමී කරන කල්යාණ මිත්‍රාසයක පුණ්‍යවේ මූලම කුලතුන් උදාන් වෙන හේතු වේවා වාසනා වේවා. සෑම කියන දෙනාට පුණ්‍යංගයේ පිහිටයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු දැන් තමයි